ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ ආරම්භක වැඩසටහන අනුරාධපුර මහමෙවුනා භාවනා සුපුවේ සිදුවන මේ වැඩසටහන් මාලාවේ. එතකොට මමත් සතුටු වෙනවා, ඉන් පළමු දේශනාව මට කරන්න ලැබීම ගැන. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වෙනකොට ඒ ශ්‍රාවක දරුවෝ අසරණ පිරිසක් නෙවෙයි, පිහිටක් නැති පිරිසක් නෙවෙයි, රැකවරණයක් නැති පිරිසක් නෙවෙයි. එනිසා පිහිටක් තියෙනවා. එතකොට නමුත් ජීවිතයේ එක එක කලබගෑනිවලට මනුස්සයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක එක කරදර, පාසල් වයසේ ඉගෙන ගැනීම අමතක වීම, ওই ළමයි හරියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉස්කෝල වලට ගියාට පස්සේ ඉගෙන ගන්න දේවල් මතක නැහැ. ඒ කාලේ ප්‍රශ්න. නමුත් ඒව මඟහැරගෙන ආවනේ. ඊට පස්සේ කැම්පස් වල ගියහය හිටියොත් කැම්පස් එකේ තියෙන ප්‍රශ්න. අර ඒ කාලේ තරුණකම හිතට අරගෙන දරාගෙන ඉන්නවා මිසක්කා, විශ්වවිද්‍යාලය ඇතුලේ ඉන්න තාඩන පීඩන සහ මානසික වශයෙන් ඉන්න අපහසුතා ඒව කොහොම දරාගෙන ඉන්නවා. ඉතින් ඔය අතල උස්සක් ඒව දරා ගන්න බැරුව ශේධී හානි කර ගැනීම සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලය තුල. පාසල් වයසේ ආදරේ සෙනෙහස ලැබෙන නිසා දෙමව්පියන්ගෙන් අධ්‍යාපනය මුල් කරගෙන පාසල් වයසේ මැරෙනවා අඩුයි. සමහර වෙලාවට ලක්ෂ දෙකකට එක්කෙනෙක් වගේ අධ්‍යාපනය මුල් කරගෙන මැරෙයි. නමුත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේදී කලාතුරකින් ළමයි මැරෙනවා ඒ එන පීඩනයත් එක්ක. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී බොහෝ අයට මානසික ආතතියෙනවා. ඉතින් ඒ මානසික ආතතියට විසඳුම් විදියට ළමයි එක්කෝ දුරකථන පාවිච්චිය, එක්කෝ සමහර වෙලාවට මත්ද්‍රව්‍ය, එක්කෝ නොයෙක් අයහපත් දෙයට හිත නතු කරගන්නවා. මුල බලනකොට එන්නේ ආතතියට විසඳුම් හොයන්න ගිහිල්ලා. ඉතින් ඒවත් මඟහැරගෙන කොමාරීත හිත එකලහ කරගෙන ඔන්න රස්සාවකුත් ගන්නවා. දැන් පිටරට ගත්තොත් එහෙම විදේශ රටවල් වල ජීවිතයේ තියෙන ප්‍රශ්නවලදී ගොඩාක් අයට 100ට මම හිතන විදිහට 100ට 80කටත් වැඩිය මානසික ආතතිය. සත්‍යන්තේ නම් නිවාඩු, ඒ නිවාඩු කාලේ වෙනකොට හරියට ඒ රටේ මිනිසුන්ට තරහ යනවා. අයර සතියේම වැඩ කරලා කරලා කරලා අවසාන කාලේ වෙනකොට හරියට තරහ යනවා. ඔන්න දවස් දෙකක් දැන් නිවාඩු කියමු. අන්න ඊළඟ දරුවේ ඊළඟ දවසේ යාන්තම් ඔන්න හිත එකලහක් වෙනවා. වැඩක් කරගන්නත් හොඳ ඒ දවස්වල තමයි. ඉතින් ඔන්න රස්සා ප්‍රශ්න එනවා. රස්සා ප්‍රශ්න එනකොට ඔන්න ඒකටත් හේදුනවා, මෙහෙ දුනවා. සමහර රැකියාවක් ලැබුණත් තමන් බලාපොරොත්තු වෙන වැටුප නොලැබුණාන් පස්සේ ඒ පස්සේ දුවනවා. ඊට පස්සේ කසාද බඳින ප්‍රශ්න එනවා. කසාද බඳින ප්‍රශ්නේ ආවට පස්සේ එතන ආයෙක සමහර වෙලාවට තරුණකමට ලෝකේ අහන දකින දේවල් අනුව ඔන්න ප්‍රේම සම්බන්ධතාවල පටලැවෙනවා. ඇයි රූපවාහිනිය යන නාට්‍ය ගත්තත් ඒ නාට්‍ය වලින් 98ක් 99ක්ම ප්‍රේම කතා. ඉතින් මිනිසුන්ගේ හිත ඇවිස්සෙනවා. ඊට පස්සේ හොයාගන්න බෑ කොයි කෙල්ලද බඳින්නේ. ඔන්න එතන ප්‍රශ්නෙක ඉන්නවා. පින්වත්නි, හරි පුදුම විවාහ ජීවිතයේ තියෙන ප්‍රශ්න. මම මේ කියන්නේ ජීවිතය කියන්නේ තන්නේ කරම ප්‍රශ්න ගොඩකට උත්තර හොයගා යන එකක්. මට ඊයේ ළමයෙක් මුණ ගැහුණ අවුරුදු 23ක 24ක වගේ. ඉතින් ඒ කොල්ලා ෆේස්බුක් එකක් හදාගෙන ඔන්න ෆොටෝ දදා දැන් ඉතින් ඔය ඉන්නවා. ඉන්නකොට කෙල්ලෝ මෙසේජ් කරනවා. කෙල්ලන්ටත් තියෙනවනේ අමුතු අසනීප. අමුතු අසනීප තියෙනවනේ. ඊට පස්සේ කොල්ලත් කඩවසන් නිසා ඊට පස්සේ ඔන්න එක කෙල්ලෙක් කියලා කිව්වා, මට බඳින්න ඕන ඔයාව. මේ යාළු වෙලා 7:02. ඊට පස්සේ මේක ඔල්ල කිව්වා, මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මං තවම පොඩි. මේ අවුරුදු ඒ වෙනකොට අවුරුදු 21ක් විතර ඇති සමහර විට. නෑ නෑ, ඊට පස්සේ මෙයා කිව්වා, නෑ මං ඔයා කතා කරන විදිහත් එක්ක මට තේරෙනවා මේ ඔයා මට ගැළපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තනේ ඉවසන කොල්ලෙකුට ඉවසන්න නැති කෙල්ලෙක් ගැලපෙන්නේ නැහැ. හැබැයි කොල්ලගේ ඉවසීම බලවත් නම් ගොඩාක් සමහර කෙල්ල කන්ට්‍රෝල් වෙනවා. අදහස් වශයෙන් ගැලපෙන ස්වාමියෝ බිරින්දෑවරු ලැබෙන එක වාසනාවක්. මේ ලෝකේ පැවිදි ජීවිතයේ දුර්ලභයි, උපරිම වාසනාවක්. ග්‍රහ ජීවිතේ වාසය කරන ලෝකේට අදහස් වශයෙන් ගැලපෙන අඹුසැමියන් ලැබීම දුර්ලභ දෙයක්. උදාහරණයක් ගත්තොත් මේ වැඩසටහනකට පවා දරු සම්පත්තියක් ප්‍රතිපත්තියකින් ඉල්ලන එක ඒක ඉස්සර ඉඳලම තියෙන එකක්. දරුවම් ප්‍රමාද වීම පිළිබඳව හේතු ගොඩාක් තියෙනවා. අපි අතීතයෙන්ම ගත්තොත් එහෙම අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ගෘහ ජීවිතේ උන්වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන්නේ අවුරුදු 29. ඊට පස්සේ උන්වහන්සේටත් යසෝදරාවටත් සිද්ධාත් කුමාරයාටත් යසෝදරාටත් දාව පුත්‍ර රත්නයක් වෙලා උපදින්නේ රාහුල. ඒ රාහුලයන් වහන්සේ ඒ ඉන්න ලෝකෙන් චුත වෙලා මව කුසට එන්න ඕන. ඒකට අභිනිෂ්ක්‍රමණයේ සිද්ධ වෙන්නේ අවුරුදු 29. පස්මහා බැලුම් බැලුවනේ අපි අහලා තියෙන්නේ. අෂ්ටමහා විලෝකන කියලයි නාගසේන ප්‍රශ්නේ තියෙන්නේ, මිලින්ද ප්‍රශ්නේ. අභිනිෂ්ක්‍රමණය කරන්නේ කොයි කාලෙද කියලා බලනවා කියනවා. එතකොට ඒ අභිනිෂ්ක්‍රමණයයි රාහුලයන් චුත වෙන කාලේ ඒ ඔක්කෝම එකට ගැලපෙන්න ඕන. ඒ ඔක්කොම එකට ගැලපුණේ විවාහ වෙලා අවුරුදු 13කින්. විවාහ වෙලා අවුරුදු 13කින් ඒ ඔක්කෝම එකට ගැලපුණේ. තොට ජීවිතේ එක එක සංසිද්ධි ගැලපෙලා තමයි දරු සම්පත උපදීනේ. දැන් අපි ඉපදිච්ච කාලේ පින කියන්නේ අපි ඉපදිලා ඉස්කෝල ගිහිල්ලා උසස් පෙළ කරනකොටම අපිට මහමෙවුනාවෙන් බණ ඇහුණා. එතකොට අපි උසස් පෙළ කරලා විනාශ වෙච්ච සමාජයට වැටෙන්න කලින් සිල්පේ හදාරලා එනකොට රන් සලුවකින් අපිව වඩා ගන්නවා වගේ මේ මහානකමද අපිව ගත්තා. ඒ අපේ පින. ඒ අපේ පින. මං ඉපදිච්ච වයස බලපෑව මට. මට නම් සුවර මම තව අවුරුදු 5ක් 10ක් පරක් වෙලා මං ඉපදුනා නම් මේ තියෙන තාක්ෂණික ලෝකෙත් එක්ක මට බෑ, මහාන වෙන්න බෑ. අපේ හිතවල තියෙන කෙලෙස් වලටම ගැළපී යනවා තාක්ෂණය. පුදුමේ කියන්නේ අපි දැන් මම ගත්තත් මම උසස් පෙළ කළේ 2005. ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලේ මට මගේ යාළුව කුණුහරුප කියන වැහිලා නැහැ. ඉස්කෝලේ ඇඳුම පිටින් යාළුවෙක් සිගරට් එකක් බොනවා මං අවුරුදු 19ටම දැකලා නැහැ. මම ගමේ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ කළේ, නගර ඉස්කෝලේ උසස් පෙළ කළේ. එවැනි වූ අත්දැකීම් මට නොලැබීම මගේ පිනක් නොවේද? ඒක නිපදිච්ච කාලේ වටිනාකම. ඒ නිසා ඉපදී දරුවෙක් ඉපදෙන්ට ප්‍රමාද වීම ගැන කනගාටු විය යුතු කරුණක් නෑ. ඊට පස්සේ ගොඩාක් අද මේ ධර්ම දේශනා ඇතුළත උපරිම මට කියන්න පුළුවන් දේවල් ටික කියන්න බලන්න. ගොඩාක් තැන්වල කෙල්ලෝ ටික පිරිමින්ද බයිනවා. බැන්දට පස්සේ බයිනවා, තොපි නිසා තමයි දරුවෝ නැත්තේ කියලා. ඒක 100%ක් වැරදි ප්‍රකාශයක්. ඒක අද මම මේ දේශනාව කරන් පෙන්නලා දෙන්නම්. කොල්ලන්ට බනින්න කිසි අයිතියක් නැහැ. ඒතර මම කියන්නේ කි මේ සමාජයේ ගොඩාක් වැරදි තැන් අපිට හදාගන්න මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණත් පුළුවන් නැත්තම් බෑ. Facebook එකකින් අර කියන්න ගිය ළමයා Facebook එකකින් කෙල්ලෙක් යාළුණා. ඊට පස්සේ කෙල්ල බඳින්න දැන් ආසා. කොල්ල කැමති නෑ. ඊට පස්සේ කොහමරි දවසක් අනේ ඉන්න කියලා ඔන්න මේ හිමීට කතා කරින්න ගමන් චොකලට් කෑල්ලක් කැවුවා කෙල්ල. ඊට පස්සේ පහුවදා කෝල් එකක් දුන්නා, මම එනවා කියලා. දැන් කොල්ලට මුකුත් කියා ගන්න බෑ. කෙල්ල ඇවිල්ලා ගෙදර නැවතුණා. අනේ අපි ඉන්න කාලේ අපි දැක්ක, අපි ඉස්කෝලේ යන කාලේ දැක්ක කෙල්ලන්ගේ ලෝකේ දැන් කෙල්ලන්ගේ ලෝකේ ගොඩාක් වෙනස්. ඊට පස්සේ ඔන්න කෙල්ල දැන් ගෙදරවල නැතුන මොකක් කරගන්නේ? අම්මලාටත් මොකක් කර කියා ගන්න දෙයක් නැහැ. ඔන්න බැන්දා. ඔන්න කෙල්ල දැන් රැලි වෙනකල් ෆෝන් එකේ ඉන්නවා දැන්. මම මේ තරුණ ළමයිට කිව්වා, උඹලට හොඳ උඹල යාළුවල ඉන්න කෙල්ල හොඳයිද නරකයිද කියලා හොයාගන්න ක්‍රමයක් කියන්නම් කිව්වා. ඒ තමයි යංකිස් කෙල්ලෙක් රැ 10න් පස්සේ මැසේජ් කරනවා නම් ඒ කෙල්ල බැන්දොත් පෞල් ජීවිතේ අරුබුදයක් එනවා. ඒ තමයි මම දැක්ක සමහර ළමයි මට ඇවිල්ලා ප්‍රශ්න කියද්දි පාන්දර එකට දෙකට කෙල්ල මැසේජ් කරනවා. දවසක් මම ළමයෙක් එක්ක එහෙම කතා කරරිද්දි මං කොහේරි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා 10-11 වෙනා. ඒ වෙනකල් ඉන්නවා අර ළමයා එළියට වෙලා මා මොන ගෙහින්ද කතා කරන්න. ඉතින් මෙච්චර වෙලාවක් හිටපු නිසා මං කතා කරා. ඒකෝලයි එතකොට මැසේජ් වෙනවා කෙල්ල යාළු වෙච්ච කෙල්ල ගොයත් එක්ක කතා කරන්න ඕන කියලා. මං ඒ වෙලාවේ ළමයාට කිව්වේ මේ කෙල්ල නම් ඔබට හරියන්නේ නැහැ. ඔය කෙල්ලංගේ පුරුද්ද දිගට යනවා. කසාද බැන්දට පස්සේ මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා කෑම බීම කාලා උඹුදියා ගන්නවා. කෙල්ලගේ පුරුද්දට නිින්ද යන්නේ. ඊට පස්සේ දැන් මිනිහත් බුදිනි ඔය මැසේජ් කර කර මැසේජ් කර කර ඉන්නවා කොහේ හරි කාට හරි. එතකොට සමාජයේ ගොදුරු කරගන්න වටේට කටවල් ටිකක් අරගෙන ඉන්නවා, අහුවෙනවා. ඔන්න ඔය විදිහට තමයි ආයතන සම්බන්ධතාවල පටලැවෙන්නේ. ඉවරයි. ගෑණියෙක් වුණත් හොයාගන්න ඔන්න වෙලාවට බුදියා ගන්න වෙලාවට ඇහැරෙනවා. අර කොල්ලට ඔය කතා අහන්න කෙනෙක් නැහැ. දැන් ඔන්න දැන් බැඳලා සතියයි දෙකයි රෑ ඉලිමකල් කෙල්ල මැසේජ් කරනවා. එපා එපා උඹ මොකද්ද දැන් උඹ ඔක්කොම අතහැරලා මෙහි නැවතුනේ මම නිසානේ. ඉතින් උඹ ආදරේ මට නම් මාත් එක්ක හිටපා. කෙල්ල ෆෝන් එකේ ෆෝන් එක වීසි කළා. ඔන්න අර්බුද පටන් ගත්තා. තුන්වෙනි මාසේ වෙනකොට දවසක් ඔය වගේ සද්දෙකට තරහ ගිය ළඟ තිබ්බ පොල්ලකින් ගැහුවා. කෙල්ල මැරිලා වැටුනේ. මැරුණා. මේ ඔයාලා ජීවිතේ මේ එක එක ප්‍රශ්න කියලා හදාගෙන ඉන්නවා. මෙන්න ප්‍රශ්න. මෙන්න ප්‍රශ්න. හිරේ. අප මත නිදහස් කරලා ඉද්දී තමයි මාව මුණ ගැහුවේ. බලාගෙන යනකොට ප්‍රශ්න ඒක නෙවෙයි. කොල්ලට කවදාවත් තරහ ගිහිල්ලා නැහැ. අවුරුදු 21ක්. තරහ යන්නේ නැති කොල්ලෙක්. කොහොමද මෙහිම ආයුධයක් අතට අරන් ගත්තේ? අර චොකලට් එකක් දුන්න නේද? මේව කියන්න සිද්ධ වෙනවා. මට කරන්න දෙයක් නැහැ. මේ කෙල්ලගෙන් ඇඟෙන් පිටවෙන ලී ටිකක් තමයි අරන් චොකලට් එකට දාලා මතුරලා දීලා තියෙන්නේ කට්ටණ්ඩියට කියලා. ඒක කාපු ගමන් අර අමනුෂ්‍ය ඇතුලේ බැඳිලා අමනුෂ්‍ය වෛරෙන් හිටියා. තුගේ ලේ නිසා තමයි මම මේ බඩකට එන්න උනේ. මට බැඳුනේ යක්ෂ දිෂ්ටියට. තුගේ ලේ මන් තියන්නේ කියලා තරහ ගිය වෙලාවේ කොල්ලට මාරු වුණා. කොල්ලගේ බඩේ තිබ්බ හිටපු මියකා ගෙහුවර කෙල්ලට. ඕවා දැන් අපිට නඩු කියනකොට කියන්න පුළුවන්ද? දැක්ක ගමම්ම පේනවා ඒ ළමයාගෙන් ගී ඉන්නවා කියලා. පව් අවුරුදු 23. තරුණ ළමයෙක්ගේ ජීවිත ඉවරුණා. ඉනා නිසා. මෙතන ඉන්න අයගෙන් මට හිතෙනවා 10%ක්වත් 5%ක් විතර දරුවන් නැති ප්‍රශ්න තියෙනවා ඉනා නිසා. සමහර කොල්ලෝ කෙල්ලෝ කොල්ලා කෙල්ලට දීලා වෙන්න පුළුවන්. කෙල්ල කොල්ලට දීලා වෙන්න පුළුවන්. නැන්දම්මලා අම්මලාගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හිනාව දුන්නට පස්සේ ඒ බඩ ඇතුළේ ඉන්න මනුෂ්‍යයා ශරීරයේ දරු බීජයක් පිණිස එකතු වෙන ශ්‍රාවය භක්ෂණී කරනවා. සමහරට තෙල් බින්දුවක් තරම් කලලී කියන්නේ ඉස්සල්ලාම තෙල් බින්දුවක් තරින් ඇති වෙන්නේ මනුස්ස ජීවිතේ. ඒක යක්ෂයෙකුට කණේක සුළු දෙයක්. සුළු දෙයක්. ඒ නිසා මේ දවස් 7 අඟුලිමාල පිරිත ආටානටි පිරිතාන්ති පිරිත් සජ්ජහිනා කරලා මේ දවස් 7 වත් පිළිවෙක් කළා. ගෙදර ගිහිල්ලා හොඳට අඟුලිමාල පිරිතින් 108 වතාවක් හෝ 1000 වතාවක් හෝ පිරිත් කරලා ඉස්සර මිනිස්සු මම කරනවා අහලා තියෙනවා. ඇඹුල් වර්ග 5ක් අරගෙන ඇඹුල් වර්ග 5 අඬු කෝප්පයක් පමණ අරගෙන අඟුලිමාල පිරිතින් ජල නන්දනින් රතන සූත්‍රයෙන් පිරිත් කරලා හිස්බරට බිව ගමන් ඉනා කැපිලා යනවා. බුද්ධ දේශනාවේ තියෙනවා හානකොට ඒ නඟුලේ දැත්තේ ඉතිරි වෙනවා මැටි ටිකක්. අපි ඒ කාලේ ගොවිතැන්පත් කරපු නිසා අපිට මතකයි උදැල්ලේ හවසට උදැල්ලේ මැටි ටිකක් අගට ඉතුරු වෙනවා. ඒක හොදන්න බෑ. එච්චර අමාරුයි ඒ මැටි ටික හොදන්න. ඒවට කියන නඟුල් මැටි. ඒ මැටි ටිකක් දී කළා බීපු ගමන් ඉනා කැපිලා යනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ බෙහෙතක්. සංඝයාට විෂ කැවුනොත් විෂ නැති කරගන්න දීපු බෙහෙත තමයි බුද්ධ කාලේ නඟුල් මැටි දී කළා දුන්නා. එහිම අයින් කරගන්න වෙනවා ඇඟෙන්. දන්නව ඇතිනේ චොකලට් දීපියව තියෙනවා නම් සීනි දිය කළා දීපියව තියෙනවා නම්. ඒ නිසා ඒ තමන්ගෙන් වෙච්ච වැරදි වලින් තමන්ම දුක් විඳින අයත් ඇති. 5%ක් කියලා කියවුණා. ඒ නිසා 5%ක් ඇති. එතකොට ඒ නිසා බලන්න ජීවිතේ ප්‍රශ්න දැන් අර කොල්ලට ප්‍රශ්නේ, පවුලේ ප්‍රශ්න, දරුවන්නේ නැතිවීමද, ආදරේ සෙනෙහස නැතිවීම. දරුවෝ 1000ක් හිටියත් ස්වාමියා බිරිඳයි ආදරෙන් සෙනෙහසින් නැත්තම් මොකටද? දරුවෝ නැතත් ඒ දෙන්න සෙනෙහසින් ඉන්නවා නම් ඒක ඇති. ස්වාමියාගේ බිරිඳගේ තියෙන ආදරේ සෙනෙහස එක එක්කෙනාගේ කඳුළු එක එක්කෙනාට පිහදාගෙන වාසය කරන්න පුළුවන්කම එය හරියට තියෙනවා නම් මේ දවස් හතේම මහසෑය ළඟ සත්‍යක්‍රියා කරන්න මං අවංකව මගේ ස්වාමියාට ආදරෙයි, මං අවංකව මගේ බිරිඳට ආදරෙයි, මං මෙයාගේ හිත රිද්දන්නේ නැහැ කියලා ඒ ආදරේ සත්‍යානුභවයෙන් අපිට ඒ ආදරයට දායාදයක් ලැබේවා කියලා සත්‍යක්‍රියා කරන්න. අපි අඳුරන මේ මහත්තයෙක් කිව්වා එයාලගේ ගෙවල් ළඟ ලස්සන දුවෙකුයි පුතෙකුයි විවාහ වුණා. සමහර අයට සමහර ආබාධ තියෙනවා, ශරීර ඇලර්ජික් වෙනවා. ශරීර ඇලර්ජික් වෙනවා. ඒ නිසා එයාලා විවාහ වෙලා පළවෙනි දවසේම එයාලට ආයේ එකට ඉන්න බැරි විදිහට ශරීරයේ රෝගයක් හටගත්තා. එකට ඉන්න බෑ. ලස්සන දුවෙක්, ලස්සන පුතෙක්. මේ වෙනකොට අවුරුදු 15යි. තවම ජීවත් වෙනවා. ආදරේ වෙනුවෙන් දෙන්න එකට. ඔවුන්ට දරුවොත් ප්‍රශ්නයක් නැහැ. දරුවෝ නැති බව. අර අසනීපෙත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පෞල් ජීවිතයක් ගත කරන්නට බැරිවීම ප්‍රශ්නයකුත් නැහැ. ආදරේ වෙනුවෙන් ඉන්නවා. ඒක ඇත්තටම පිවිතුරු ආදරයක්නේ. දරුවෝ නොලැබුණාට නිවනක් ලැබෙයි. නිවනක් ලැබෙයි. ඉතින් ඒ නිසා ඔයාලගේ විවාහ මට්ටමට එනකල් ප්‍රශ්න ටිකක් කිව්වේ. ඊටස් ගිවල් දොරවල් ප්‍රශ්න, ණයතුරු ප්‍රශ්න. ඌ අස්සේ තමයි මේ දරුවෝ නැති එකත් හිතන්නේ. දරුවෝ නැති වෙන්න හේතු ගොඩාක් මම කිව්වනේ. එකක් ඒ පරිසරයේ හැදෙන්න ඕන. අනිතක අනවින ප්‍රශ්න. අනිතක තමයි වඳ භාවයේ ප්‍රශ්න. වඳ භාවයේ කියන එක උපක්‍රමයක්. උපක්‍රමයක් කියලා කියන්නේ මේ දැන් ওই පහුගිය දවස්වල ගිය ප්‍රශ්න. කොල්ලෝ එක එක කඩවල වලින් කොත්තු කරනවා. කෙල්ලොත් ලාභෙට ඇඳුම් හොයාගෙන ඇඳුම් කඩවල වලට යනවා. ඊට පස්සේ ওই විදිහට මොනවා හරි දරුවන් නොලැබෙන බෙහෙතක් කැවුනොත් එමේ ප්‍රශ්නක් තියෙනවා. ඉදිරියට ප්‍රශ්නවලට ඉස්සරනම් පවුල් වල පින්වත් දරුවනේ මේ පවුලකට දරුවෙක් නැතුනම හිනා වෙලා බලන්න පුළුවන්. ඉදිරි සමාජයෙන් නම් එකෙකුට ඕකට හිනා වෙන්න බෑ. ඒ සියලු දෙනාටම විවාහ වෙච්ච ගමන් ප්‍රශ්නයක් එනවා. දරුවෝ ඉඳීද නැද්ද? තරුණ පරපුර, විවාහ නොවුන පරපුර ලොකු අවධානයකින් ඉඳ වෙනවා මේ ප්‍රශ්නේ කොහොමද ජයගන්නේ කියලා. සිංහල ජාතිය විනාශ කරන්න බෙහෙත් කවලා ඉවරයි. හැබැයි ඒ විස බෙහෙත නැති කරන බෙහෙතක් ගැන අද කියලා දෙනවා. ඒකටත් බය ගන්නට කාරි නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි සංසාරේ කර්ම චක්‍රය යනවා දරුවන් නොලැබීමට හේතුව දැනගන්න ඕන විසඳුම හොයන්න. දරුවන් නැති සිටුවරෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ කොසුරජුණෙන් අහනවා, දන්නවද ඔය සිටුවරයට දරුවෝ නැති වෙන්න හේතුව? නෑ ස්වාමීනි. ඉඩමක් ඕන වෙලා සහෝදරයාගේ පුතාට කිව්ව ඉඩමයි තියලා තිබ්බේ කලින් ජීවිතේක. ඉඩම ගන්නට ආසාවට සහෝදරයාගේ පුතා නැති කළා කිව්ව. තවත් කෙනෙකුට පුතෙක් නැති කරපු පාපේ ඇවිල්ලා තමාට පුතෙක් නැති වුණා, දරුවෙක් නැති වුණා කිව්ව. බොරුවෙන් ජීවිකාව කරගෙන ඉන්න ජීවනෝපායවල තේනවා. ආන්නේ ජීවනෝපායවල විපාක තමයි සසරේ දරු සම්පත්තිය නැතිවීම. ඊළඟට ගප්සා කිරීම, ගප්සාවට අනුබල දීම හේතු කන්දරාවක්. සුදුසු දරුවා ලැබෙනතුරු සිටින්ට වීම. ඊළඟට ඉදිරි සමාජයට දැන් කියන්නකො බුද්ධ කාලේ සැවැත්නුවර රජගහනුවර ඒ අවට ඉපදුන දරුව ඔක්කෝම නිවන් දකින්ට පින තිබ්බයිනි. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න නායකයාට අනුව ඉන් පිහිට ගන්න පිරිස තමයි එන්නේ බඩවල් වලට. දැන් ඉදිරියට එන්නේ මේ තාක්ෂණික ලෝකෙත් එක්ක යන පිරිසකට. නමුත් ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිච්ච නිසා, සංඝයා දකින්න ලැබෙන නිසා, බණපද අහන්න ලැබෙන නිසා, ඒ වගේම අපිද සත්‍ය ක්‍රියාන්කොට සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් වෙනුවෙන් දරු සම්පත්තියට ආශිර්වාද කරන නිසා අද කාලේ බොහෝ විට පින්වත් දරුවන් ලැබෙන්න ඉඩ තියෙනවා. ඇයි ඒක ඔප්පු වුණානේ? මීට කලින් මෙහි තිබ්බ වැඩසටහනේ පවුල් 200යි. ඒ පවුල් 200න් 80කට දරුවන් ලැබුණා. මේකේ වුවමනාවක් තියෙන්න ඕන. බෝධි පූජාවක් තිබ්බත් මේකේ හැම දුකම මේ කාන්තාව එපෑ උහුලන්න. බෝධි පූජාවටත් යන්නේ ස්ත්‍රීන්. ඒතර බෝධීන දෙවියත් කල්පනා කරනවා, දියනේ මේ කැක්කුම තියෙන්නේ මේකිට විතරද? දැන් දවස් 7ක් මේ වැඩසටහනට කැපවීම කරන්න බැරි මිනිහලා ඉන්නවනේ. මුංගි පවුලකට දරුවෙක් එයිද? සමහර අය දවස් 7ක් සමහරට මෙතනම ඇති කෙල්ල බලයෙන් ඇදගෙන ආපෝ. මානාභරණ රජුරවන්ට දරුවෝ නෑ. මේ මං උදේ මහවංශ කියුවා, දැන් නැගිට ගමම කියවි. මූණ හොදන්න කලෙමුත් කියවි. මානාභරණ රජුරවන්ට දරුවෝ නැතුව මාස 8ක් බ්‍රහ්මචාරී වෙලා ඉන්නවා. රජකම ඇමතිවරුන්ට පවරලා මාස 8ක් බ්‍රහ්මචාරී වෙලා සෑය බෝධිය වෙහෙර වැඳගෙන දෙවියන්ට පින් දීදී ඉන්නවා මාස 8ක්. ඔයාලට මේ වැඩසටහන දවස් 7යි. රටේ රජුරෝ රජකම අත්හැරලා දරු සම්පතක් වෙනුවෙන් මාස 8ක් බ්‍රහ්මචාරී වෙලා ඉන්නවා රජ කෙනෙක්. බිරින්දෑවරු දහස් ගාණක් ඉන්න කෙනා. ඊට පස්සේ මාස 8ක් ගිය තැන බ්‍රහ්මචාරී වෙලා තුනුරුවන් වැඳලා විවේකයෙන් ඉන්නකොට එහෙම නිින්ද ගියා, හීනෙන් සුදු වැඳ ගත්ත කෙනෙක් පෙනිලා කිව්වා, රටත් ජාතියත් ආගමත් රකින්න පුතෙක් ඔබට බිහි වෙනවා, ඔය දැන් රැකපු වෘතය ප්‍රමාණවත් කියලා. රජුරොන්ට හරි සතුටුයි. රජුරෝ පෝසතේ පවාරණය කළා, මාලිගාවට ගියා, ආය රජ සම්පත් විඳගෙන හිටියා. සති දෙක තුනක් යනකොට පහුවදම නෙමෙයි, සති දෙක තුනක් යනකොට රජුරෝ හීනෙන් දැක්කා සුදු පාට ඇත් පැටියෙක් යනවා. රජුරෝ ළඟට ගිහිල්ලා කණින් ඇදගෙන ආවා මාලිගාව ඇතුළට සිරිහං ගබඩාවට. ඉතින් රජුරෝ ඇහැරුණා. දේවියත් හීනෙන් දැක්ක සුදු පාට ඇත් පැටියෙක් ඇඳ වැටි යනවා. දේවිය ඇත් හොඳින් ඇදගෙන ඇවිල්ලා ඇඳ උඩ තියාගෙන බදාගත්තා. දේවියත් ඇහැරුණා. පුතෙක් ඉපදුණා. පරාක්‍රම බහු රජුරෝ. පරාක්‍රම බහු රජ්ජුරුවෝ. මාස හතක් බ්‍රහ්මචාරි වෙලා සෑය බෝධිය වෙඳගෙන හිටිය මුන්ට දවස් හතක් රස්සා වෙන්නේ වඩු ගන්න බෑ. දරු සම්පත්තිය කියන්නේ දැන් මං අද උදේ අපේ අස්සජි සන්නාංශෙත් එකක් කිව්වේ, ඒ කියන්නේ ඇත්තටම අපි බණවලදී හරියට මේ කෙල්ලන්ට බයින එක පව් කියලා හිතලා ගුණයක් කියන්න හදනවා. හදනකොටම ආයේ මොකක් හරි මාතෘකාවක් යදෙනවා උන්ට බනින්නම. හැබැයි කොච්චර කෙල්ලන්ට බැන්නත් ගෑණී කියලා බැන්නත් අම්මා කියන තැන ආපු ගමන් සියලු බැනුම් වාස්ප වෙලා යනවා. අම්මා කියන වචනේ ස්ත්‍රීන්ගේ ප්‍රශංසා ලෝකයේ ඉහළම සිටිනවා. බෑ බනින්ට ඒ වචනේට නම් ඒ උත්තරීතර බවට ලොකු පිනක් උපත්වන්න ඕන, ලොකු කැපවීමක් කරන්න ඕන. නුඹලාගේ ජීවිතෙන් පින්වත් දරුවනි, පුංචි වැරද්දක්වත් මේ දවස් හතේ සිද්ධ නොවේවා කියලා උපදෙසක් දෙන්න ඕන නිසා තමයි අස්සජි හඳුරට මං කිව්වේ පළවෙනි බණට මං එන්නම් කියලා. මේ දවස් හතේ සිතින් කයෙන් වචනින් ගොඩාක් සංවර වෙන්න, පින් පුරව ගන්නට. විශේෂයෙන් මේ දරුවන්, විශේෂයෙන් ගෑනු දරුවන් ගොඩාක් සංසාරී ස්ත්‍රී ජීවිතය කියන්නේ ගොඩාක් ඇනුම් බැනුම්. දැන් මමත් බණ පටන් ගත්තේ කොල්ලන්න මුකුත් කියන්න එපා කියලා. ඒ මොකක් හරි ඒ බැනුම යන්නෙම කාන්තාවන්. අපි හිතලා කරන එකක් නෙවෙයි. ඒක තමයි ස්ත්‍රී ජීවිතයේ දුක. මේ ප්‍රශ්නේදිත් ඇවිලෙන දුක්ගින්දර මිනිහාට වැඩිය දන්නේ ගෑනේ. ඒ නිසා මේ දවස් හත හොඳට සිල් රකින්න, උපෝසතේ රකින්න, කටින් වචනයක් පිට කරන්න එපා. බොරුවක් වෙහිළු තාලුත් ඕනම නැහැ. හොඳට ගුණධර්ම රැකලා ඊළඟට ස්වාමියාට වරදක් වෙන්න දෙන්නේ නැහැ අද ඉඳලා කියලා සීයට ගන්නට, කොල්ලනොත් සීයට ගන්නට, මම බිරිඳට මගේ ජීවිතෙන් වරදක් වෙන්න දෙන්නේ නැහැ කියලා. දරුවන් හිටියා හෝ නැතා හෝ මේ දවස් හතේ මම මේ උතුම් ගුණධර්ම දිනු කළා පතනවා. දරුවන් හිටියා හෝ නැතා හෝ මගේ බිරිඳට මම අංශු මාත්‍රකින් සෙනෙහසේ වෙනසක් කරන්නේ නැහැ කියලා. ඒ උපේක්ෂාව පුදුම පිනක්. මෛත්‍රී භාවනාව මුල් කරගෙන බ්‍රහ්මලෝකී ගියොත් එම කල්පයක්. කරුණා භාවනාව මුල් කරගෙන ගියොත් කල්ප දෙකක්. මුදිතා භාවනාව මුල් කරගෙන ගියොත් එම කල්ප හතරක්. උපේක්ෂා භාවනාව මුල් කරගෙන බ්‍රහ්මලෝකී ඉපදුණු කල්ප 500ක් ආයුෂ. එච්චර උපේක්ෂාවේ පිම්බලි වැඩි. ජීවිතේට මුහුණ දෙන්නේ මොකක් වුණත් කමන්නේ කියලා. ඒකේ පිම්බලේ එච්චර වැඩි. උපේක්ෂාව. එකිනෙකාට චෝදනා කරන්න එපා. ජීවනේ නම් පව් කියන්නේ. ඊට පස්සේ දරුවනේ මම අද කියලා දෙන්න කල්පනා කළේ පහුගිය කාලේ මිලිඳු රාජ ප්‍රශ්නේ කතා කරද්දී හරි ලස්සන විස්තරයක් හමුණා. අපි ඒක කලින් හිතලා තිබ්බේ නෑ. කලින් මම ওই සම්බන්ධයෙන් කරපු දේශනාවලදී අංගුලිමාල මහරහතන් වහන්සේ ගීතේ ජානුභාවයම ගැන කිව්වේ. ඉතින් ගොඩාක් පින්වතුන්ට පිහිට ලැබුණ අංගුලිමාල සත්‍ය ක්‍රියාවෙන්. මටම හරියට සෑය බෝධි ළඟදී මුණ ගැහිලා තියෙනවා. දරුවන් නැතු අවුරුදු 12 හිටපු අය මේ අඟුලිමාල සත්‍ය ක්‍රියාවෙන් සෙත් සලසා ගත්ත. ළඟදී අම්මා කෙනෙක් කතා කළේ, ඒ අම්මට දරුවන් හදන්න බෑ, ගර්භාෂය ඇලිලා මොකද්ද රෝගයක්. ඊට පස්සේ ඈ අවුරුදු මහිතේ 12ක් 15ක් විතර ඈ සත්‍ය ක්‍රියා කළ අඟුලිමාල පිරිත. ඒ වගේම යාටත් මතක නැල්ලු මේ සතෙක් මරපු එක. මටත් සතෙක් මරපු එකක් මතක නැහැ සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් පින්වත් දරුවෙක් අපිට ලැබීවා කියලා මාස 3ක් උදේ හවස පෙම්බීලා සත්‍ය ක්‍රියා කර කර 3 වෙනි මාසේ කුසට දරුවෙක් ඇවිල්ලා. දරුවා බිහි වෙනකොටත් කුස ඇලිලා. දැන් 2 වෙනි දරුවත් ඉන්නවා. ඒකයි කියන්නේ මොනවා හරි ගුණයක් පුරුදු කරගෙන තියාගන්න. මනුෂ්‍ය බීලා බේබද්දෙක් විදිහට එද්දී ඒව දරාගෙන හිටපු ස්ත්‍රී ජීවිතයේ ගුණ සත්‍යක්‍රියා කරන්න. මිනිහා අභූත චෝදනා කරද්දී ගහද්දි බනිද්දී ඉවසාගෙන හිටපු ස්ත්‍රීන් කෙල්ලෝ මේ අතරේ සිටිනවා. ඒව සත්‍යක්‍රියා කරන්න. මම මේව ඉවසාගෙන ඉන්නවා මේ පෞල් ජීවිතය වෙනුවෙන් කියලා. එතකොට ඒ සත්‍ය බලය එනවා. සත්‍ය බලය කියලා කියන්නේ සත්‍ය ක්‍රියාව කර කියන්නේ ස්වභාවික සංසිද්ධි ඉක්මවා යනවා. ඒ කියන්නේ දරුවෙක් ලැබෙන්න මූලික හේතු තියෙනවනේ. ඒ හේතු අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කාරණාවේදී. මේ දේශනාවෙන් ඒක තේරෙනවා. මේකෙදී මිලිඳු රජු අහනවා, දරුවෙක් ඉපදෙන්න බුදුරජාණන් වහන්සේ ක්‍රම තුනක් වදාලා. දැන් වෛද්‍ය විද්‍යාවිනුත් ඔය ක්‍රම තුනේම තමයි කරකෙන්නේ. ඒ තමයි මව්පියන්ගේ එකතු වීම, මව ඍතු වෙන කාන්තාවක් වීම, ඊළඟට ගන්ධබ්බයාගේ පැමිණීම. අහන්න ඔය කාරණාවේදී තමයි මම කිව්වේ පිරිවෙන්ට චෝදනා නැගීමක් කළ නොහැකි බව. මූලික සංසිද්ධිය මව්පියන් එකතු වීම, මවගේ ඍතු වීම, ගන්ධබ්බයාගේ කියන්නේ ඉපදෙන්න දරුවෙක් පැමිණෙන්න ඕන. ඊට පස්සේ එහෙම වෙනවනම් සාම කුමාරයා එහෙම නෙවෙයි නිපදුනේ කියලා ඇහුවා. ඒ කියන්නේ දූකුල තාපසයත්, ඒ වගේම කාපරී කියන තාපසියත් බ්‍රහ්මචාරි වෙන්නවා. ඒ දෙන්න මහා කස්සපයන් වහන්සේ බද්දා කාපිලානේ සංසාරේ. බ්‍රහ්මචාරි රාගසිතකින් කෙස් ගහක්වත් ස්පර්ශ කරන්නේ නැහැ. ඊට පස්සේ සද්දවිඳු ඒ තාපසයෝ දෙදෙනාට හරි ආදරෙයි. දිවසින් දැක්ක මේ දෙන්නගේ ඇස් සන්ද වෙනවා. දිනක් ඇවිල්ලා කිව්වා, අනාගතේ ඔබට කරදරයක් වෙන්න පුළුවන්, දරු සම්පතක් හදාගන්න. ඊට පස්සේ මොනවද මේ කියන්නේ කියලා ඇහුවා. අපි බ්‍රහ්මචාරී තාපසයෝ. මේ ඉරහඳ පොළොවට වැටුණත්, පොළොව දෙබෑ වෙලා ගියත්, මේ ලෝක ධාතු අනිත් පැත්තට කැරකුණත්, අපි දෙන්නා මෙවුන්දන් සේවනයේ දෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක් කිව්වා. ඊට පස්සේ සක්දෙවිඳ තුන්වෙනි පාර කිව්වා, යන්න ඔබ එන්න එපා. සක්දෙවිඳ කිව්වා, මං ආදරෙන් ඔබලා ළඟට ආවේ. මම මෙච්චර ආදරෙන් සෙනෙහසින් කියන එකේ ඔබ මෙහෙම දෙයක් කරන්න කිව්වා. ඒ තමයි මේ මව ඍතු වෙන දවසේ තාපසයාගේ මහපොට දකුණු අතේ මහපොට ඇඟිල්ලෙන් ඒ තාපසයාගේ පෙකණි ස්පර්ශ කරන්න කිව්වා. ඊට පස්සේ ඒක බඹසරට ගැටලුවක් නැති නිසා ඒ තාපසතුමා එහෙම කළා. එතකොට ඒ දවස වෙනකොට දිව්‍ය ලෝකෙන් චුතවෙන්ට ආසන්න දෙවියෙකුට, චුතවෙන්ට ආසන්න දෙවරු හොයාගන්න පුළුවන්. ඒ දෙවරුන්ගේ ඇඟේ දාඩිය දානවා, ඇඟේ මල් පරවෙනවා. ඉන් දිව්‍ය විමානවල ඉන්ට කැමති නෑ, හැමතැනම ඇවිදිනවා. එතකොට සක්දෙවිඳු දැක්කා ඒ වගේ දිව්‍ය පුත්‍රේ පින් තියෙන. ඒ දිව්‍ය පුත්‍රයාට කිව්වා, ආන්න අර තාපස තාපසේ යංගී ජීවිතවලට එකතු වෙන්න කියලා. හොඳට වනේ තපස් රැකගෙන ඉන්න පුළුවන් කියලා ගුණ කිව්වා. ඊට පස්සේ ඔන්න අර දවස වෙනකොට තාපසේ අර තාපසේගේ නාභිය පිරිමන්දින වෙලාවේ අර දිව්‍ය දෙවිය ආස හිටියා. අර දැන් අර දෙවිය තමයි පතන්නේ දරු සම්පතක්. මේ සක්දිවිඳු ගේ ඉල්ලීමක්. ඒ දෙවියත් අහස හිටියා, නාඹිය පිරිමැන්දා එපමණකින් ගොසේ පිළිසිඳ ගත්තා. කියන්නේ තමන්ගේ ජීවිතේට, ඒ අඹු සැමියන්ගේ ජීවිතේට එකතු වෙන්න කැමති නම් පින්වත් දරුවෙක්, ඒකට ඒ නාඹිය පිරිමැදීම ප්‍රමාණවත් වෙලා තියෙනවා. දැන් මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා, ඒ වෙලාවට අතින් අත ස්පර්ශ කරගෙන සිටීම ඇති කියනවා. ඒ දරුවා ඉපදෙන්න කැමති වෙලාවට දිව්‍ය රාජෙක් නම් ඒ දෙදෙනා එක ආසනේ හිනා වෙවි කතා කර කර ඉන්න එක ඇති කියනවා. ඒ වෙලාවට දරුවා කුසී පිළිසිඳ ගන්නවා කියනවා. මව්පියන්ගේ එකතු වීම කියන එක අර කතා කර කර හිටපු කාරණාවෙන් මේ පිරෙනවා. අතින් අත අල්ලගෙන ඉඳීම කාරණාවෙන් පිරෙනවා. සිනහවෙමේ ඒ දෙන්න සිනහවෙවි ඉන්නවා කියනවා. එපමණකින් පිරෙනවා. එතකොට අන්න ඒකයි. ඒ නිසා මේ පිම්බලයේ ඉදිරියේ මේ සමාජයේ තියෙන එක එක පරේෂණ කැලි. පිම්බලයේ ඉදිරියේ ඒකනේ සමහර පවුල් වලට දරුවන් අකමැත්තෙන් සිටියේදී අම්මයි තාත්තයි දෙන්නම දරුවන් හදන්නේ නැහැ කියන තැනදී කුසට දරුවාම ප්‍රසිද්ධිය තියෙනවා. එතකොට එයාලටත් වෛද්‍යවරුන්ටත් පුදුමයි, කොහොමද මේ දරුවන් ලැබීම පාලනය කරද්දී කොහොමද කුසට ආවේ කියලා. ඒ ඉපදෙන දරුවා පින්වන්ත ලෝකයකින් එනවා නම්, පිනත් බලවත් නම්, අතින් අත අල්ලා ගැනීම ප්‍රමාණවත් කියනවා. ඊට පස්සේ උදාහරණ දෙනවා නාගසේන මහරහතන් වහන්සේ. ඒ තමයි අතීතේ මේ මුවෙක් තාපසෙක් මුව දෙනක් තාපසෙක් මුත්‍රා කරන තැන ඒ මුත්‍රා බීලා ඒ මුත්‍රාවල තිබ්බ දරු බීජ සම්භව මෙන් බීලා ඒකෙන් කුසට දරුවෙක් ඇවිල්ලා ඉසිලිංග සාතාපසතුමා වෙලා ඉපදුනා. ඊට පස්සේ එක්තරා භික්ෂුණියක් භික්ෂුවන්ගේ අඳනයක් සෝදද්දී අඳනේ පුරුෂ බීජ තිබිලා ඒක ශාරීරී ස්පර්ශ වෙලා දරුවෙක් හටගත්තා. ඊට පස්සේ ওই වාගේ විස්තර කියලා බලන්න කියනවා. ඒ දරුවන් බිහිවීමේදී බලපාන සාධක සාමාන්‍යයෙන් අපි ඕලාරික හිතනේව නෙවෙයි. කිනෝ ගැප් ගැනීම ආකාර හතරකින් සිද්ධ වෙනවා කියනවා. එකක් තමයි කියනවා කර්ම වශයෙන්, යෝනි වශයෙන්, කුල වශයෙන්, ආයාචන වශයෙන්. කර්ම වශයෙන් කියන්නේ කර්මානුරූපව ලොකු කර්ම ශක්තියක් මුල් වෙලා තමන් කැමති තැනක ඉපදෙනවා. ඉපදෙන්න ඉන්න දරුවගේ කර්ම ශක්තිය බලවත් වුණාට පස්සේ කැමති තැනක උපදිනවා. ඒක මේ වගේ පින්වත්නි, අපි කියමු දිව්‍ය ලෝකේ කියලා. දෙවියන්ට පුළුවන් එයාගේ පිනත් බලවත් නම් කැමති අම්ම කෙනෙක්ගේ බඩට එන්න පුළුවන්. ඒක සත්‍යයක් මේ තියෙන්නේ. මහරජාණනි කුසල් මුල් බලවත් වූ සත්වයෝ ඉදින් යම් තැනක උපදින්න කැමති වෙත් නම් ශාස්ත්‍රීය මහසාර කුලෙහි වේවා, බ්‍රාහ්මණ මහසාර කුලෙහි වේවා, ගෘහපති මහසාර කුලෙහි වේවා, දෙවියන් අතර වේවා, ආණ්ඩජ ජලාභුජ සංසේජ ඕපාතික ඕනම යෝනියකින් වේවා ඉපදෙන්න පුළුවන් කියනවා. උදාහරණයක් කියනවා, ධන ධාන්‍ය වලින් ආඩ්‍ය වෙලා ගොඩාක් බහුභෝග තියෙන කෙනෙකුට ඉඩමක් ගන්න හිතනොත් ඒ වාගේ ඉඩම් 10ක් 3ක් ගන්න පුළුවන් ධනෙ තියෙන නිසා. ගෙයක් ගණ්ඩ හිතුණු ඒවාගේ ගෙවල් දහයක් හරි ගණ්ඩ පුළුවන් ධනේ තියෙන නිසා. ඒවගේ කුසල් බලවත් සත්වයන්ට කැමති අම්ම කෙනෙක්ගේ බඩි උපදින්න පුළුවන්. එහෙනම් ඒ සත්වය අම්ම කෙනෙක්ගේ බඩි ඉපදීමේදී බලපාන්නේ ඉපදෙන්ට එන දරුවාගේ සිදුවිල්ල මිසක්කා අර අම්මගේ තාත්තයි අම්ම සරුයිද තාත්තා සරුයිද ඒ දෙන්න එකට හිටියද ඔය කතා නෙවෙයි. එතනදී බලපාන්නේ දරුවාගේ කැමැත්ත. ඒකයි කියන්නේ පින් කරලා කුසල් කරලා දෙවියන්ට උනත් ආසහිතෙන අම්ම කෙනෙක් වෙන්න, දෙවියන්ට උනත් ආසහිතෙන අප්පා කෙනෙක් වෙන්න. කටුවට බීගෙන ගෙදර ඇවිල්ලා කුණු හරප කියාගෙන ඉන්නවා නම් ඒ අප්පට දෙවියෙක් කැමතිද අප්පා? කෙල්ලත් උදේ ඉඳලා හැන්දෑ වෙනකල් ගොරව ගොරව ඌරා වගේ බුදිනම්, ගෙදර වැඩපලක් කරන්නේ නැත්තම්, ගේ හැම තැනම මකුළු දැල්නම්, වත්ත පිටේවත් අතුගා ගන්න නැත්තම්, මේකි ඔතෑනේ කුසීත ගෑණියෙක් නම් ඕකිට දෙවියන් කැමති වෙයිද? දෙවියන් කැමති වෙන අම්ම කෙනෙක් වුණා නම් එක පැත්තකින් ප්‍රශ්නේ විසඳිලා. ඈ වීර්යවන්තයි, ඈගේ දොර පිරිසිදු තියාගෙන ඉන්නවා, මල් වලින් ගෙදර අලංකාර කරගෙන ඉන්නවා, උදේ සවස බුදුන් වඳිනවා, ජයශ්‍රී මහ බෝධින් වහන්සේට සූඳ මලින් පුදල වඳිනවා, රුවන්වැලි සෑයට සූඳ මලින් පුදා වඳිනවා, නැන්දම්මාගේ කරකස වචන ඉවසනවා, මිනිසුන්ගේ කරකස වචන ඉවසනවා, ස්වාමියාගේ කරකස වචන ඉවසනවා. ඈ පුදුම සංයමයක් තියෙනවා. හිත අසංවර වෙන්න කරුණක් යදනොත් මට මිනිහෙක් ඉන්නවා කියලා හිතනවා. පොන්වල ජරා ලෝකේ අතරමං වුණොත් මං බැඳපු ගෑණියක් මේවා මොකටද කියලා හිතෙනවා. එහෙම වුණාට පස්සේ ඒ ඉවසීමට, ඒ සංයමයට, ඒ දන් දීමට, ඒ පිම්බලයට දෙවියෝ පහදිනවා. පහදිනවනි. දැන් මෙතන උනත් හොඳට කන් යොමා කරගෙන, දැන් සමහරවිට මේ දවස් හතේ වතපිළිවෙතින් මහසෑය වඳිනකොට කොතෙකු මහසෑය කියන්නේ තිස් පැයේම දෙවිවරු ඉන්න තැන බලයි කොයි අම්මද සුදුසු කියලා. එතකොට දැන් පොඩ්ඩක් ඔය නිදි කිරා යන හැම ඉන්නවනම් අනින්න පොඩ්ඩක්. දැන් බලාගෙන යනකොට මෙතන දෙවියෙක් බලාගෙන ගියොත් එහෙම අරකිනන් නිදි, අරකාත් නිදි. එතකොට මම මේ ගෙදර ඉපදුනොත් එහෙම මටත් බුද්ධියාගෙන තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා දෙවියන් කැමති වෙන අම්මා කෙනෙක්, දෙවියන් කැමති වෙන තාත්තා කෙනෙක් වෙන්න දරුවන්ගේ ප්‍රශ්නේ එක පැත්තකින් විසඳෙන ක්‍රමයක්. කාලයක් යයි. දැන් මේ වැඩසටහන් ඉවර වෙලා සතියෙන් දෙකකින් දරු සම්පත්තිය පිටනවා කියලා කියන්නේ කාලයක් යයි. කාලයක් යයි. මොකද සමහර දෙවියන් චුත වෙන්න ආසන්න වෙනවා. ඒ අය මොහොතකින් චුත වුණා කියන්නේ අපේ මනස ලෝකේ මාස දෙක තුනක් වත් ගිහිල්ලා. හැබැයි හිත පිහිටවගෙන ඉන්නවා අර අම්මා කියලා. ඇයි අර සාමනීර නම විහාරමාදීගේ කුසීප දෙන්න කැමති වෙලා මේ අම්මා හොඳයි කියලා ඒ කැමැත්තෙන් හිටිය විහාරමාදී පිටත් වුණානේ. සමහරට රජුරුවත් එක්ක කතා කර කර යනවා. ඒ කතා කර කර යෑමම අඹුසැමියන් එකතු ගණීට වෙටලා ඒ කරත්තෙදීම දරුව පිසිත ගන්නවා. කරත් තේරෙනවනේ. ඒකයි කියනවා ඉස්සර කැමති වුණා කියන එක දෙවියෙක් මේ බිත්තරයක් අස්සේ උපදින්න. ඊට පස්සේ මොකද උනේ? ඒ කාලේ වැද්දෙක් කැලේ ගියාට පස්සේ කිඳුරියක් එක්ක එකතු වෙලා කිඳුරි බිත්තර දෙකක් දැම්මා. ඒ බිත්තර දෙකේ මෝරලා පලාගෙන එළියට මතුන්නේ දරුවෝ දෙන්නේ. මනුස්ස දරුවෝ. ඒ දෙදෙනා මට මතක හැටියට සෝන සහ සුනිත් කියලා වෙන්න ඕන නම මට හරියට මතක නැහැ. මහාවංශයේ තියෙන විස්තරي අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ පරම්පරාව හිටපු ගුරු හාමුදුරු දෙනමක් වුණා. රහත් තුනයි දෙන්නා. ඉපදුනේ බිත්තරයක් අස්සේ. බිත්තරයක් අස්සෙත් මනුස්ස උපතක් සිදු වුණා නම් මව්පු කුසකද මනුස්ස උපතක් සිදුනෙන්න හේතුවක් නැහැ. හැබැයි ඒ ඉපදෙන දරුවා කැමති වෙන්න උනේ අම්මට. ඒ තාත්තට. ඊට පස්සේ දිව්‍යොත් අයි දිව්‍යන්ට දිවස තියෙනවනේ. පේනවනේ හැම එකක්ම. හැම එකක්ම පේනවනේ. එතකොට තාත්තා හැම තැනටම කෝල් කර කර දකින දකින එකට hina වෙවි. සල්ලාල ජීවිතයක් ගත කරනවා නම් දෙවුරු කැමති නෑ ඒ පවුල් වලට. මේකයි මේ දවස් හතක් හොඳට හිත පිරිසුදු කරවන්නේ. ඊට පස්සේ තියෙනවා එහෙමත් ඉපදුනා කියනවා. ඊළඟට තෙත් පරිසරයකත් ඉපදෙනවා. එක තාපසේ එක දෙවියෙක් කැමතුණා තෙත් පරිසරයක උපදින්න. එයා ඒකෙන් චුත වෙලා නිලු මලක් අසේ ඉපදුනා. ඔහු තමයි බුද්ධ කාලේ හිටපු පොක්කර සාති කියන බ්‍රාහ්මණයා. නිලු මලක් අසේ ඉපදුනේ. ඊට පස්සේ එක්කෙනෙක් පිළිකුල් කළා අම්ම කෙනෙක්ගේ බඩෙන් ඉපදෙන්න. එයාම පිළිකුල් කළා. ඒකට හිත පිහිටවගෙන නිකන් ගහක් අස්සේ නිකම්ම පහළ වුණ අවුරුදු 16ක කෙල්ලෙක් වෙලා. ඈ අම්බපාලි. මව කුසෙන් ඉපදින්න කැමති නෑ. ලංකාවෙත් ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා. ඕපපාතිකවත් පහළ වුණා නම් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නැතුව අරයාගේ කැමැත්තට දෙවියෙක් කැමැත්තක් කැමති වුණොත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඉඳිද්දී ඉපදින්ට නොඉපදින්න හේතුවක්ම නෑ. ඊට පස්සේ මොකද උනේ? ওই විදිහට උපත් සිද්ධ වෙනවා. මේ විදිහට උපත් සිද්ධ වෙලා ඊළඟට තමයි උපත අනුව සිද්ධ වෙනවා යාගේ කුලේ මොකද්ද? එහෙම සිද්ධ වෙලා මේක අවසානයේ එකක් තියෙනවා. මේක ගැන අපි මිලින්ද ප්‍රශ්නේ ගොඩාක් විස්තර කළා. අවසාන කාරණාව තමයි මට විස්තර කරන්න ඕන උනේ. ආයාචනා වශයෙන් දරුවෙක් ඉපදෙනවා. ඒ ආයාචනා වශයෙන් දරුවෙක් ඉපදින්නේ මේ විදිහට. ඒ කියන්නේ ආරාධනා කළ දරුවෙක් ඉපදෙන එක මේ කියන්නේ. බොහෝ විට මේ වැඩසටහන ගොඩක් බර ඒ පැත්තට. ආරාධනා කිරීමේ පැත්තට. ඒ කෙසේද? මහරජාණෙනි මිහිලා දරුවන් නැති කුලයක් වෙයි. බොහෝ ධන ධාන්‍ය ඇත්තේ වෙයි. සදහැවත් වෙයි. සිල්වත් වෙයි. කලන දහම් ඇත්තේ වෙයි. තපස් ඇත්තේ වෙයි. තපස් කියලා කියන්නේ පව් බැහැර කරනවා. පව් වලට කැමති නැහැ. දේව පුත්‍රෙක්ද බලවත් කුසල මූලෙන් යුතු චුත වන්නට ලං වූයේ වෙයි. ඔන්න දෙවියෙකුත් ඉන්නවා චුත වෙන්න ලං වෙලා. පවුලක් ඉන්න දරුවෝ නැහැ. හරි ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි පව් කරන්නේ පින්දහම් කරගෙන ඉන්නවා වීරියවන්තයි. දෙවියෙක් ඉන්නවා චුත වෙන්න ආසන්නයි. එකල්ලි සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ කුලයට අනුකම්පාවෙන් සක්දෙවිඳු දකින්න අර දරුවෝ නැති අම්මයි තාත්තයි පින්වන්ත. සක්දෙවිඳුට අනුකම්පාව ඇති වෙනවා. ඇති වෙලා ඒ දෙව්පුතුට ආයාචනා කරති. නිදුකානෙනි අසවල් කුලෙහි මහේෂිකාවගේ කුසෙහි උපදින්ට ඉටා ගනුව. අහවල් කුලේ අර අම්මගේ බඩේ ඉපදෙන්ට කැමැත්තක් ඇතිවෙන්ට කියනු. හිතෙම ඒ ආයාචනා හේතුවෙන් ඒ කුලෙහි සිත පිහිටුව ගනි. සක්දෙවිඳු කියපු නිසා බලවත් දෙවියෙක් කියපු නිසා අර අම්මගේ බඩේ ඉපදෙන්ට කැමති වෙනවා. මහරජාණෙනි මනෝභාවනීය භික්ෂූන් තමන්ගේ ගෙදරට වඩම්මගෙන දන් දෙන්න කැමති පින්වතුන් වඩම්මල දන් දීලා ගොඩාක් සැපයටපත් වෙනවා. ඒ වගේ පින්වත් රජතුමනි, ඔය වගේ දරුවෙක් එහෙම පවුලක ඉපදුනොත් ඒ පවුලටම සැනසෙල්ල කියවා. දිව්‍ය ලෝකෙන් ආපු දරුවෙක් ආවත් අහනවා, මහරජාණනි අහල නැද්ද ඉරිසිවරුන්ගේ ශාප කිරීමෙන්? ඉරිසිවරු ශාප කළා මේ ශූන්‍ය ආරණ්‍ය වුණ තැන් මතක නැද්ද? ඇහුවා. දණ්ඩකාරණ්‍ය, මජ්ජාරණ්‍ය, කාලිංගාරණ්‍ය, මාතංගාරණ්‍ය වගේ ආරණ්‍ය තියෙනවා. ඒ කියන්නේ ජනශූන්‍යයි, මිනිසුන් ඉන්න බෑ. ඒ වෙලාව තියෙන දේව ශාප, ඉරිසිවරුන්ගේ ශාප නිසා ඉන්න මිනිස්සු ශාප කිරිල්ලෙන් නැති කරන්න බැරි දැහුවා. පුළුවන්, එහෙනම් නැති මිනිස් උපද්දවන්න පුළුවන් කව සත්‍යක්‍රියා කළා. ඔන්න ආයේ කාරණාව නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ, ඉන්න මිනිස්සු නැති කරන්න පුළුවන් ශාප කරලා චිත්ත ශක්තියෙන්, නැති මිනිස්සු උපද්දවන්න පුළුවන් සත්‍යක්‍රියා කළා. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා, ඔන්න වැස්ස නැති කාලයක සත්‍යක්‍රියා කරනවා අහසින් වර්ෂා ලැබේවා කියලා. ඒතර වැස්සක් එන්න ජලය වාෂ්ප වෙලා වලාකුළු හැදිලා ගණී භවනේ වෙලා ක්‍රියාවලියක් තියෙනවනේ ඒක. ඒ අදාළ මෝසමට නිවැස්ස එන්නේ. එතකොට ඒක තමයි ස්වභාවික සංසිද්ධිය. සත්‍යක්‍රියා කරනකොට අහසින් වතුර වැටෙනවා. එතකොට ඒ අහසෙන් වතුර වැටුනේ ස්වභාවික සංසිද්ධිය මුල් කරගෙනද සත්‍යක්‍රියාව මුල් කරගෙනද? සත්‍යක්‍රියාව මුල් කරගෙන. සත්‍යක්‍රියා කරනකොට කුසට දරුවෙක් එන්නේ ස්වභාවික සංසිද්ධිය මුල් කරගෙන නෙවෙයි. අර මවයි පියයි එකතු වෙන්න ඕන, ගන්ධබ්බේ පැමිණෙන්න ඕන, මව ඉරිතු වෙන්න ඕන කියන ස්වභාවික සංසිද්ධිය මුල් කරගෙන නෙවෙයි එතකොට දරුවා ඉපදින්නේ. සත්‍යක්‍රියාව මුල් කරගෙන. පැහැදිලි නේද? ඒ නිසා මේ විදිහට අතීතයේ සත්‍යක්‍රියාව මුල් කරගෙන දරුවන් ඉපදුනා කියලා නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ කියපු ක්‍රමවලින් මාදුටුව කාරණා දෙකක් තියෙනවා. අද කාලේ මේ මිනිසුන්ට විස කැවිච්ච එකට විසඳුමක් විදිහට ඒ මිනිසුන්ට ශාප කිරිල්ලවත් ඒක නෙවෙයි. දැන් මේ යන විනාශින් ගලවා ගන්නටත් අපිට සිංහල ජාතිය යෝනනේ. පින්වත්නි, මේකට ලොකුම විසඳුම දරුවන් උපද්දවන එකටත් වැඩිය දරුවෝ රැකගන්න එක. දවසට සිංහල අම්මලා 800ක් දරුවෝ මරනවා. අවුරුද්දට අවම 102,000ක් දරුවෝ මරනවා ලංකාවේ 2016 වෙනකොට. දවසට 800ක්වත්. ඔය 800න් අන්‍යාගම්කාරයෝ ඕක කරන්නේ. ඔය 800න් අඩුම 100ක්වත් සිංහල අම්මලා. මේ ගෑනු කරන මේ නස්පැත්තියම මේක විනාශයක් වෙලා වැදුනක් දන්නේ අද සමාජයට. ඉතින් ඒ නිසා පින්වත්නි, හොඳට මතක තියාගන්න ඕන විසඳුම් දෙකක් මා හොඳටම දුටුවා. ස්ථිර විසඳුම්. ඒ විසඳුම් දෙක තමයි, එකක් තමයි දෙවියන්ට මනාප ඇතිවන ජීවිතයක් හදා ගැනීම, අනිත් එක තමයි සත්‍යක්‍රියාව. සත්‍යක්‍රියාව කියන්නේ හරි බුදුමයි. සත්‍යක්‍රියාව ඔන්න සත්‍යක්‍රියාව කියන්නේ මේ වගේ එකක්. ඔන්න තාපසෙක් බලන්න අම්මයි තාත්තයි පුතත් එක්ක ගියා. ඉස්සර ඇත්තටම විච්ච දෙයක්. පුතා දුව පැන පැන ඉන්නකොට සර්පෙක් ඇවිල්ලා දෂ්ට කළා. නිල් වෙලා කටෙන් පින දාගෙන වැටුණා. ඊට පස්සේ අර තාපසයන් කිව්වා, මේ දරුවාට අර අම්මා අඬාගෙන ඇවිල්ලා දරුවා තිබ්බ තාපසින් වහන්ස ඔබ වහන්සේගේ මොන හරි ඉරිදියකින් හරි මේ දරුවා නැගිටවන්න ඕන. ඊට පස්සේ කිව්වා, නෑ ඔයාලා සත්‍යක්‍රියාම් කරන්න. අම්මා කිව්වා, මට සත්‍යක්‍රියාන්න පුළුවන් ක්‍රියා කරන්න පුළුවන්, මගේ මනුස්සයා ළඟ ඉන්න නිසා මට කරන්න බෑ එක කිව්වා. මේ වෙලාවේ මිනිහල හොය ළඟ ඉන්නවද නැද්ද කියන හොය එකක් නෙවෙයි, කරන සත්‍යක්‍රියාවක් කරපංකව දැන්. මේ දරුව බේර ගන්න ඕන නිසා. එහෙනම් ස්වාමිනී මම සත්‍යක්‍රියා කරන්නම් කිව්වා. දරුවගේ ඔළුවට අත තියලා කිව්වා. බැඳපු දවසේ මයිකෝ මට මිනිහා අප්‍රිය වුණේ. මගේ දරුවාට දෂ්ට කරපු සර්පයා මට යන්සේ අප්‍රියයිද, මගේ ස්වාමියා මට ඉච්චරම අප්‍රියයි කියෝ. හැබැයි අද දක්වා ඇහි බැල්මකින් වචනයකින් ඉරියව්වකින් මම එයාට අකමැති කියලා පෙන්නලා නැහැ. සත්‍යයි. මේ දරුවගේ විස බසීවා කිව්වා. ළමයා ඇස්සැරියා. එහෙනම් එක සත්‍යක්‍රියාව මිනිහාගේ චරිතේ මොකක් වුණත් ඉවසාගෙන ඉන්නව නම් ඒක ඔබට සත්‍යක්‍රියාවක් වෙනවා. ඇයි සමහර වෙලාවට අපි නම් ওই බීපු මිනිහෙක් ළඟින් යනවටවත් කැමති නෑ, අප්‍රියයි. අපි දානශාලාවේ බෝඩ් වලක් වෙලාවට ගහලා තිනවා බීපියුන් આવොත් දානෙත් කැන්සල් කරනවා කියලා. මේ ලංකාවේ හරියට දුක් විඳින ස්ත්‍රීන් ඉන්නවා, බීපු මිනිහලා ඉන්න. සිගරට් බීලා බීබදු කමට ගිහිල්ලා ඇවිල්ලා ගෑණි ළඟ බුදියා ගන්නවා. කාට කියන්නද? මුළු ජීවිතේම පෞල් කන්ට වෙනවා. අපිට නම් බස් එකේ ළඟින් යද්දිමුත් බීපු මිනිහෙක් අප්පිරියයි. ඒ සමහර ස්ත්‍රීහු මේක ඉවසාගෙන ඉන්නවා. ඒක ඈට සත්‍යක්‍රියාවක්. මම මේ දුක ඉවසාගෙන මම හිටියා කියලා. ඒක සත්‍යක්‍රියාවක්. මම එහෙම හිටව බව සත්‍යයි නම් කියලා තමන්ගේ අරමුණ සීකරනවා. සත්‍යක්‍රියාවක්. ඊට පස්සේ දැන් ළමයා ඇස්සරල වටපිට බලනවා, නැගිටින්නේ නැහැ. ඊට පස්සේ කිව්වා තාපසින්නාංශේ මොකක් හරි කරන්න කියලා. තාපසින්නාංශ කිව්වා ඔළුවට අත තියලා, මං දැන් මහන වෙලා අවුරුදු 55යි. මං මහන වෙලා අවුරුදු 55යි. මහානකමට ආසාවෙන් බ්‍රහ්මචාරී සීලේ රැක්කේ දවස් 5යි. එදා ඉඳලා මේ අවුරුදු 55ම මම බඹසර රැකගෙන මේ මහානකම කරන්නේ පුදුම අප්‍රියාවකින්. හැබැයි මම මහානකමට අකමැතිව ඉන්නවා කියලා, මට මහානකම එපා වෙලා තියෙනවා කියලා අද වෙන්නක්වත් කාටවත් කිව්වේ නැහැ. වචනයක් පිටකලේ නැහැ. සත්‍යයි. සත්‍යානුභවයෙන් දරුවා සුවපත් වේවා කියමුට නැගිට්ටා. දුක් ගැනවිලි නොකියන එක සත්‍යක්‍රියාවක්. ගෙදර ගින්දර පිටට දෙන්නේ නැති එක සත්‍යක්‍රියාවක්. සත්‍යක්‍රියාවක් කොච්චර තියෙනවද? සමහර වෙලාවට සමහර ප්‍රශ්න අපි හිතන්නේ නැති පැතිවලට, සමහර ප්‍රශ්න පුපුරලා දෙදරලා ගිහිල්ලා සමහර අවස්ථාවලදී අපිට එනවා ඒ ප්‍රශ්න. දැන් නම් අපි ඒවා ගැන කතා කරන්නේම නැහැ, මේ ඔළුවේ කැක්කුම හැදිලා. සමහර ප්‍රශ්න තමයි තරුණ කාලේ කොල්ලෝ ෆෝන් වලට ඇබ්බැහිවිලා මේ වීඩියෝ බලනද ඇබ්බැහි වෙනවා. කසාද බැඳලා පස්සේ ගෑනු කෙනා ළඟ තියාගෙන ෆෝන් එකකින් වීඩියෝ බල බල ඉන්න රෑලි වෙනක කියන්නේ ගෑනු කෙනා ලැජ්ජා නිසා කාටවත්. පෞල් ප්‍රශ්න තව තව දේවල්. අද කාලේ මිනිස්සු හරියට දුක් විඳිනවා. මේ ඔක්කොම හදාගෙන සෝපන් ජීවිතයක් කවදානම් හදාගන්නද? ඒකයි මං කිව්වේ මේ සමාජෙ ගොඩාක් විනාශ වෙලා කියලා. සමාජෙ ගොඩාක් විනාශ වෙලා. තව තියෙනවා ගොඩාක් විස්තර මේ මයික් වලින් කියලා වැඩන්නේ. නුඹලාද පුංචි ළමයි නෙවෙයි සමාජය ගැන තේරෙනවා. ගුණධර්ම හදාගන්න නැති තාක් මේ ගෙවල් වල ගින්දර නම් නිවෙන්නේ නැති වෙයි පින්වත්නි. සත්‍ය ක්‍රියාව නැන්දම්මලාගේ කෙනිරිකන් ඉවසාගෙන ඉන්න ජේලිවරු ඉන්නවා. ඒ ජේලිවරු ඒ ඉවසාගෙන ඉන්න එක සත්‍ය ක්‍රියාව. නැන්දම් මට වචනයක් නොකියා. මහසෑය සුදු මලින් පුදා, නෙළුමෙන් සුවඳ මලින් පුදලා මම මේ හැම දුකක්ම ඉවසාගෙන ඉන්නව සත්‍යයක්. ඒ සත්‍යානුභවයෙන් කියලා සත්‍ය ක්‍රියා කරන්න ඕන. ඊට පස්සේ ඇයි පින්වත්නි අපිට මේ සම්පූර්ණයෙන්ම සාසනික දායාදය අපිට ලැබිච්ච අපේ ලොකු ස්වාමීන් වහන්සේ පවා බාරහාර වෙලා ලැබිච්ච කෙනෙක් නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ පවුලේ කාන්තාවමයි ගොඩක් ඉපදිලා තියෙන්නේ. බෝධින් වහන්සේ නමක් ළඟ බෝධි පූජා තියලා සත්‍ය ක්‍රියා කරලා කළාට පස්සේ තමයි ඉපදිච්ච දරුවා. අර කිවි පරාක්‍රම බහු රජ්ජුරුවෝ, දුඩු ගැමුණු රජ්ජුරුවෝ මේ සමාජයට යම් සේවයක් කරන ගොඩාක් අය සත්‍ය ක්‍රියාවෙන් උපදිච්ච අය. ඒ නිසා මොකක් හරි සත්‍යයක් හදාගන්න අද ඉඳලා අඟුලිමාලයන්ද සත්‍ය ක්‍රියා කළේ මා මහන උදා පටන්. ඔබටද සත්‍ය ක්‍රියා කළ හැකි වෙනවා. මා අහවල් දවසේ වැඩසටහනට සහභාගී වෙලා පළවෙනි වැඩසටහනේ ඉඳලාම මගේ හිත මං හදාගත්තා සත්‍ය ක්‍රියාව. මොකක් හරි ගුණයක් ස්වාමියාට බනින් නැති එක, ඊළඟට නින්දා පාස කරන්න නැති එක, නැන්දම්මත් එක රණ්ඩු සරුවල් වලට යන්න නැති එක, තමන්ගේ ස්වාමියා හැර හිත හැවිස්සෙන විදිහට වෙන කිසිම කෙනෙකුට මැසේජ් එකක්වත් ෆෝන් එකකින් යවන්න නැති බවට, බාහිර කෙනෙකුට ආගන්තුක වශයෙන් ස්වාමියාට ස්වාමියා වශයෙන් කතා කරන්න පුළුවන් බව, ඒවා හදා ගන්න ඕන, සත්‍ය ක්‍රියා කර ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට සත්‍ය ක්‍රියාව අදට සත්‍ය ක්‍රියාවෙන් ගන්නවනේ. කොච්චර විසඳුම් ගන්නවද සත්‍ය ක්‍රියා කළා. අදට තියෙනවා සත්‍ය ක්‍රියාව නම් මේ ලෝකයේ අතුරුදහන් වෙන එකක් නෙවෙයි. ඊළඟ කාරණාව තමයි දෙවියන්ට පැහැදෙන ආකාරයෙන් සිටීම. දැන් අපි මේ සිංහල ජාතියට වෙච්ච නස්පැත්තිය දැකලා පාස්කුපහරි සිද්ධ වුණේ 21 වෙනිදා, 23 වෙනි ඉඳලා මේ තවම අපි එක දිගට රතන සූත්‍රය සත්‍ය ක්‍රියාවක් කර කර සිංහල ජාතියට බුද්ධ ශාසනයට ලක් දෙරණට සිත් පතනවා. ඒ වගේම සිංහල ජාතිය පෝෂණය කරන දරුවන් මේ සිංහල අම්මලාගේ කුසී පිළිසිඳ ගනිත්වා කියලා අපි අධිෂ්ඨාන කරනවා. සිංහල නායකෙක් බිහිවීම ගැන අපි අධිෂ්ඨාන කරනවා. සිල්වත් ගුණවත් සංගරුවනේ සත්‍ය ක්‍රියාව අධිෂ්ඨානයක් තියෙද්දී ඔබත් සත්‍ය ක්‍රියා අධිෂ්ඨාන කළොත් එහෙම ඒ සංසිද්ධිය සිද්ධ වීමේ ප්‍රවණතාවේ වැඩි. ඒ නිසා ගුණවත් ජීවිතයක් ඇති කරගන්න දෙවරු පැහැදෙන දේවල් කරන්න. දෙවරු පැහැදෙන දේවල් තමයි දන් දෙන එක. දෙවරු පැහැදෙන එක තමයි ස්වාමියයි බිරිඳයි ආදරෙන් ඉන්න එක. දෙවරු පැහැදෙනවා තමයි නිතර රුවන්වැලි සෑය ජයසිරිමා බෝධින් වහන්සේ දළදා හාමුදුරුවෝ වෙහෙර විහාර වඳින එක. දෙවරු පැහැදෙන එකක් තමයි ඉවසන එක. දෙවරු පැහැදෙන එකක් තමයි වැරදි හදාගන්න එක. මොකද දෙවරුන්ට වෙනම ගුණයක් තියෙනවා වරදට සමාව දෙන එක. වැරදි හදාගන්න එක, වැරදට සමාව දෙන එක, කුණු කන්දල් අවසන් නැති එක, ගෙදර ගින්දර පිටට දෙන්නේ නැති එක, ඉස්සර ගෙවල් වල රණ්ඩුවක් වුණත් ඒ වෙලාවට ගෙදරට පිට කවුරුන් ආපු ගමන් ගෙදර විස්තරේ කියන්නේ නැහනේ. අද සමහර ලාවට ගෙදර විස්තරේ මිනිස්සුයාගේ විස්තරේ වැඩපොළට ගිය ගමන් අරකි කියන ඔක්කොටම. ගෑනු කෙනාගේ විස්තර අනිත් අයට කියනවා. මටම ඇවිල්ලා සමහර අය කිව්ලම ස්වාමීන් වහන්සේ මේ ගම්වල මේ අහවල් තැන මේ ගෙදර ගෑණිගේ විස්තරේ අහවලා කියනවා. අපිට ලැජ්ජ හිතෙනවා කොහොමද බැඳපු මිනිහේ තමන්ගේ ගෑණි ගැන එහෙම කියන්නේ අනිත් මිනිස්සුන්ට කියලා. ඒවට මිනිස්සුත් අපහදිනවා. දෙවරු කොහොමදත් අපහදිනවා. වැරද්දක් තිබුණත් ඒ වගේ දෙවරු පහදින ජීවිතයක් ඇති කරගන්න ඊළඟට මේ දවස් හතක් බඹසර රැකලා උපෝසථේ සමාදන් වෙලා මේ කරන පිම්බලේ දවස් හතක් බණහන පිම්බලේ දවස් හතක් පූජාවල් තියෙන පිම්බලේ ගුණධර්ම දියුණු කරගන්න පිම්බලේ ඒ පුණ්‍ය ශක්තිය සුළුපටු නෑ, සුළුපටු නෑ. ඒ පිම්බලෙන් අපිට යහපත් යහපත් අභිමර්තාර්ථය සපුර කළ ගැනීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා පින්වත් දරුවනි, මේ දවස් හත තුළ ඉතාමත් හොඳින් සීලවන්තව ගුණධර්ම දියුණු කරමින් ජීවිතයේ අඩුපාඩු දැක දැක හදාගන්නා වූ අදිෂ්ඨානයෙන් කල් ගෙවන්ට. ඒ වගේම අප විසින් දැනට නොකියූ කරුණු ටික ටික ඊළඟ ස්වාමීන් වහන්සේලා දේශනා පවත්වනකොට කියයි. අනේ ඔය කුසවල් වල ඉපදුනොත් බණ කියන හාමුදුරනවා කොච්චර හොඳද. ඔය කුසවල් වල ඉපදුනොත් අන් අයගේ දුක නැති කරන සමාජයට උපදෙසක් දෙන කවුරු හරි කෙනෙක් කොච්චර හොඳද. ඔය කුසේ ඉපදුනොත් අම්මගේ තාත්තගේ දුක හඳුනන දරුවේ කොච්චර හොඳද. ඔය කුසේ ඉපදුනොත් අන් අයගේ ඇස්පාදන සමාජ මෙහෙවරක් කරන කෙනෙක් කොච්චර හොඳද. සමාජලාට ඔය කුසේ ඉපදුනොත් නායකෙක් විදියට රටක් ගොඩගන්න කෙනෙක් කොච්චර හොඳද. ඒ නිසා පින්වත් දරුවනේ ඒව ගැන හිතන්න. තව අද්භූත සිද්ධි තියෙනවා. දැන් එකක් තමයි එක පවුලකට දරුවක් නැති වෙලා ඉඳලා ඔය විදිහට සත්‍යක්‍රියා කළ අවුරුදු 21කට පස්සේ ඒ දරුවා ලැබිලා මේ පොල් ගහවලට දානියක් දෙන උපන්දිනේට දැන් අවුරුදු 3ක් 4ක් දෙනවා. ඊට පස්සේ ඒ නිසා හොඳටම අපි දැකලා තියෙනවා මේ අවුරුදු 10 15 12 ওই අවුරුදු 21 ඒ අදාළ කාලේ අපි දන්නේ. ඊයේ මට තාත්තා කෙනෙක් ඇවිල්ලා කතා කළා. තාත්තා ටිකක් වයසයි, දරුවෝ පුංචි. ඇවිල්ලා මන් ළඟට ඇවිල්ලා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. 3 වෙනි දරුවා ඉපදිලා අවුරුදු 15කට පස්සේ තමයි මේ දරුවෝ ඉපදුනේ කිව්වා. අර දරුවෝ 3 දෙනාම ඉපදිලා කසාද බැන්දටත් පස්සේ තමයි තාත්තා ධර්මය අහලා තියෙන්නේ. එතකොට තාත්තට පුදුම ආසාවක් බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කරන්න. ඒ ආසාව ඇති වෙනකොට පොඩි එකෙක් ගෙදර ඉන්නවා. මම මේ මැණික රැකගෙන ඉන්නකොට බුද්ධ ශාසනයට පූජා කරන්න. මම ඉතින් අර පොඩි දරුවගේ ඔළුව අත ගාලා පැටියා එනවා උඹ ලොකු නම් අපි ළඟට වරින් කියලා සිත පතලා ආවා. ඒ තාත්තා සතුටු වෙනවනේ. පවුකාර පවුලක් නම් බැඳලා අවුරුදු 15 දරුවෝ 3 දෙනෙක් ඉඳලා අවුරුදු 15කට පස්සේ තව දරුවෙක් කෙනෙකුට ලැජ්ජයි කියලා දරුවා මරනවනේ. ලැජ්ජ වෙන්න ඕන ඒ වටද? හොර මැසේජ් ගහන එකට ලැජ්ජ වෙන්න ඕන? තමන්ගේ ස්වාමියා බිරිඳ ඉදින් අනිත්‍යුන් දිහා පෙරේතකමෙන් බලන එකට ලැජ්ජ වෙන්න ඕන? බේබදුකමට ලැජ්ජ වෙන්න ඕන? හැමදාම ගෙදර රණ්ඩු සරුවල් වෙන එක ලැජ්ජ වෙන්න ඕන? බේබදු නම් මිනිහලා ඒ මිනිහලට සිහි කල්පනාවක් තියෙනවද කියලා බලන්න. මේ ඉන්දියාවේ ගිහිල්ලා අපි ඉන්න හෝටලේක එක මිනිහේ බීලා ඉන්දියන් කෑම තියෙනවනේ චපාති. චපාති කියන්නේ රොටිය වගේ එකක්. අනම්බන මේක චපාති එකක් අරන් ඒකට බත් බෙදාගෙන කාලා ඒ චපාති එක හොදලා පිඟන්ටි කුටින් තිබ්බා. බිව්වන්ට පස්සේ රොටිය පේනවනේ පිඟානේ වගේ. මේ බීපු මිනිසුන්ට ගෑණි මොකා වගේ පේනවද මන්දා? බේබදුකම චික්. හොඳ මනුස්සෙක් විදියට හැදිලා පිරිමිකමෙන් හිටියන යමක් අතාරින්න පුළුවන්කම. මෙතන ඉන්නවනම් බොන අය දරු සම්පතක් වෙනුවෙන් බීමා තෑරෙලා සත්‍යක්‍රියා කරන්න නැත්තම් දුෂ්කර දෙයක් කරපල්ලා දුර්ලභ දෙයකට ලාභෙට බඩු ගන්නවාගේ නැතුව අමාරු දෙයක් අත්තරින්න. අමාරු දෙයක් අත්තරින්න. අත්හැර හැර හිතන්ඩ ඒ දුක තමා කරා එද්දී ඇයි පුරුද්දට එනවනේ හිතට මම මේ වැරද්ද අත්හැරියේ දරු සම්පතක් වෙනුවෙන් සත්‍යයි දරුවෙක් බිහි වේවා කියලා. ඒ වෘතේ ඒ ප්‍රතිපදාවේ ගොඩක් කල් ඇයි පිරිමියගේ සම්පූර්ණ ආයුෂයේම දරු සම්පත් බිහි වෙන කාලේ කාන්තාවක් අවුරුදු 49 50 වෙනකල් දරුවන් බිහි කරන කාලේ ඒතාගේ සීල වෘතේ රකින්නවා. ඉතින් ඊට පස්සේ තව මට පොඩි හාමුදුරුවෝ නමක් ගැහුණා. උන්නාන්සේ මට කිව්වා මගේ අම්මට මං ගොඩා පින් දෙනවා කිව්වා. මං ඇහුවා ඇයි පොඩි හන්දරනේ? අපේ අයියා ඉපදිලා අවුරුදු 12කට පස්සේ මං ඉපදුනේ. අපේ අම්මා මාව මැරලා දාලා තිබ්බනම් අවුරුදු 12කට පස්සේනේ මට අද මහාන වෙන්න නැහැනේ කිව්වා. මගේ අම්මා මට මහාන වෙන්න අවසර දුන්නාට වැඩිය මගේ අම්මා මාව රැකගත් එකම මගේ අම්මට නිවන් දකින්න ඇති කිව්වා. ඒකයි. ඊළඟට විවාහපත් වෙලා දරුවන් හැදෙන එක ප්‍රමාද වෙන්න සමහර අය බෙහෙත් බොනවා කියලා අපි අහලා තියෙනවා. ඔයාලා දන්න අයට කියන්න එහෙම කරන්න එපා කියලා. දැන් තියෙන බෙහෙත් වලට මොනවා මොනවා කවලම් කළාද කියලා කවුද දන්නේ? සිංහල ජාතියට පුදුම කෙනෙහිරිකම්. ඇයි මේ සිංහල ජාතියේ තමයි තියෙන්නේ පින් කරනවා කුසල් කරනවා කියන එක? පින් කරනවා කුසල් කරනවා කියන එක තියෙන්නේ සිංහල ජාතියේනේ. අනිත්‍යුන්ට නෑනේ. දැන් මේ මුළු ලෝකේ එක නීතියකට ගේන්න හදනවා. කාන්තාවකට අඩන් තේට්ටන්නම් පවුලෙන් වෙන් වෙන්න පුළුවන්, ස්වාධීන වෙන්න පුළුවන්. ඒතර කෝ අර බුදුරජාන් වහන්සේ දාසි බිරිඳක් කියලා ගැන කියපු කතාවකෝ. මුළු ජීවිත කාලෙම දාසියක් විදියට ඉන්නවා. ඇයි ඉවසාගෙන ඉඳලා නිම්මාන රති දෙවිලෝ උපදිනවා කියලා කිව්වේ? අම්මා කෙනෙක් වගේ ඉන්න බිරිඳ, වරදට සමාව දෙන සකි බිරිඳ, නංගි කෙනෙක් වගේ ඉන්න බිරිඳ, කෝ ඒවා? දැක්කද ලෝකේ නීති වලින් ಗುಣධර්ම වෙනසෙන්නේ නැහැටි? සල්ලාල ලෝකයක් බිහි වෙයි. තොට තමන් ස්වාමියන්ට ආදරෙන් සෙනෙහසෙන් දුක් කරදර පවුලේ ඉවසාගෙන ඉන්නවා කියන එක ලොකු ගුණයක්, ලොකු පිනක්. ඒව සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒවටනේ දෙවරු පහදින්නේ. පින්වත්නි, මුළු දිව්‍ය ලෝක වලටම පේන එකම රට ලංකාව විතරයි. අනිත් ඒව දිහා බලන්නේවත් නැහැ. දෙවිවරු බලන්නේවත් නැහැ. බලන්නේවත් නැහැ. පිටරටකට ජයසිරි මහ බෝධින්නාසනමක් වඩම්මන්න හාමුදුරනමක් ලැහැත්තු වුණා. ඉරිවසේ බෝධීන් වහන්සේට උපස්ථාන කරගෙන බ්‍රහ්මචාරිව ඉන්න පින්වති කිටියා. පින්වතියක්. ඊට පස්සේ දැන් බෝධීන් වහන්සේ වඩම්මන්ට ඔක්කෝම කරගෙන ඇවිල්ලා බෝධිය දෙන්න හදනකොට අර මේ කෙනාට ආරූඩයක් ආවා. හිතපල්ලකෝ එක දවසක්. ඔය කාමෙන් පිළිකුල් වූ ලෝකවලට මේ පූජනීය දේවල් වඩම්මන්ට එපා. වඩම්මන්ට එපා කියලා. කියල දිෂ්ටි අයින් වුණා. ටික වෙලාව කියනකොට බෝධීන් වහන්සේ මැලවිලා මැලවිලා ගිහිල්ලා අර මුල් ගලවල හැදපු බෝධියක් මේ පාත් වෙන්නේ ඒ වගේ පාත් වුණා. අර සියලු දෙනා නමස්කාර කරලා පෑන් වක් කරලා අපි බෝධිය වඩම්මන්නේ නැහැ කියලා සත්‍යක්‍රියා කළාද ඊට පස්සේ බෝධිය ආයෙ තිබ්බ විදිහට හැදුණා. ওই මෑතක වාගේ විච්ච දෙයක් මං කිව්වේ. එච්චර බටහිර රටවල් පිළිකුල් දෙවිවරුන්ට මේ ලංකාවට තමයි බැල්ම තියෙන්නේ. ඒ නිසා මේ ලංකාවට කිනීරි කන්නොත් වැඩි අයහපත් බලවේගවලින් වැඩි කරදර. මේ රටේ ඉපදිච්ච ගමන් කොහේ හරි සෑයක් පේනවා, බෝධියක් පේනවා. සතර අපායේ අවුරුදු කෝටි ගාණක් නමුත් දුක් විඳලා ඒ කර්ම ටික ගෙවාගෙන ආයෙත් මිනිස්සෙක් වෙලා හැදෙන්න අම්ම කෙනෙක්ගේ බඩට එන්න හදනකොට ඒකට තමයි මේ ඔක්කොම බාධා. ඉතින් පින්වතුනි, ඒද පසක තැබේවා. අවසානයට හිතන්න මේ ප්‍රශ්න මට විතරක් තියෙන එකක් නෙවෙයි. තම ඔයාලට විතරක් තියෙන ප්‍රශ්න නෙවෙයි, සමස්තයක් වශයෙන්. මම නම් මෙච්චර දේශනාවල් කර කර යන්නේ මට නම් බයක් තියෙනවා මේ විච්ච දේවල් එක්ක. අනාගතේ තරුණ දූලගේ පුතාලගේ පවුල් වලට අරුබුද අනාගතේ හටගන්න පුළුවන් ගොඩාක්. ඒකයි තරුණ දූල පුතාලට කියන්නේ, යාළුවලා ඉදින් ජීවිතේ කෙලසා ගන්න එපා, පවිත්‍රකම නැති කර ගන්න එපා. නැත්තං ඒද සත්‍යක්‍රියාවක් කරන්න තිබ්බනේ. මම යාළු වෙලා ඉන්න තාක්කල් මගේ කොල්ලා මන් නරකට පෙල් පොළඹවාගෙන නැහැ. මං යාළු වෙලා ඉන්න තාක්කල් මගේ කෙල්ලගේ පිවිතුරුකමට මං හානියක් කළා නැහැ. සත්‍යක්‍රියා කරන්න පුළුවන් දේවල් නේ. ඒ වගේම හැකිනම් මේ කටයුතු අවසන් වෙලා යනකොට පුළුවන් නම් පුළුවන්කමක් තියෙනවා නම් ඔය පිරිසිදුකමෙන්ම ගිහිල්ලා අඟුලිමාල සෑයේ වතක් කරන්න, ගඩොල් දීලා දවස් හතක් රැකපු සීලේ පවිත්‍ර බව ඒ අඟුලිමාල මහා සෑයට පුදන්න, සෑයේ නල්ල තියලා සත්‍යක්‍රියා කරන්න. අඟුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යානුභවයෙන් අඟුලිමාලයන් වෙලා මරපු ජනී ජනයට වැඩිය උන්නාන්සේගේ සත්‍යක්‍රියාවෙන් සුවසේ බිහි වුණ දරුවම් ප්‍රමාණය වැඩි කියලා සත්‍යක්‍රියා කරන්න. ඒ පිරිතේ බලයේ සත්‍යයි කියලා සත්‍යක්‍රියා කරන්න. අඟුලිමාල සෑයේ ආනුභවයේ සත්‍යයි කියලා සත්‍යක්‍රියා කරන්න. ඔය පිරිතුරු බවත් එක්කම පුළුවන් නම් යන්න, යන ගමන් පැයක් වැඩ කළ යන්න, වැඳලා යන්න. පිහිට ලැබේ. පිනක් නැත්තම් ඔයාලට මේ අවස්ථාවේට එන්න බෑ. පිනක් තියෙන නිසා ආවේ. ඉතින් ඊළඟට එක තමයි, මොනව වුණත් අපිට සංසාර ප්‍රශ්නයක් තියෙනවා. දරුවන් ඇති නැති බව සසරේ ප්‍රශ්නත් එක්ක දුර්ලභ ප්‍රශ්නයක් නෙවෙයි. දරුවන් හදන එක සංසාරයේ දිහා බලනකොට දුර්ලභ දෙයක් නෙවෙයි. අම්මා නොවිච්ච කෙනෙක්, තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ, පුතා නොවිච්ච කෙනෙක් ලෝකේ නැහැ කෙනෙකුට අපිට දාව කොච්චර දෙයියනේ දරුවෝ ඉපදිලා තියෙනවද? පුතා නොවිච්ච කෙනෙක් නැහැ කියනවා බුද්ධ වචනේ. දුව නොවිච්ච කෙනෙක් නැහැ කියනවා බුද්ධ වචනේ. කොච්චර දරුවෝ වදලා තියෙනවද? ඒ නිසා දුර්ලභ දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සරණ යන එක දුර්ලභයි. ඒක හැමදාම ලැබෙන්නේ නැහැ. මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න, මුළු හදවතින්ම ධර්මයේ සරණ යන්න, මුළු හදවතින්ම සංඝයා සරණ යන්න. තෙරුවන් ඔයාලට මේ දවස් හතක පූජාව දේවාලවලින් තොරව ලැබෙන එකක වාසියක් තියෙනවා. බැරි වෙලාව සම්මාදෘෂ්ටික දෙවි කෙනෙක් ඔය අම්මා කෙනෙක්ගේ බඩකට ආවොත් එහෙම ඒ මුළු පවුලම වෙනස් වෙනවා, දහමට අනුව හැදෙනවා. ඒ වගේම තමයි දේවාලවලට බාරහර වෙලා අසුර පැටියෙක් බඩට ආවොත් එහෙම මුළු පවුලම දේවාල පැත්තට හැරෙනවා. තිසරණයට එන්න බෑ, තිසරණයට එන්න බෑ. තුනුරුවන්ගේ බණ අහන්න ආවත් හිත ඉක්මනට වෙනස් වෙනවා. වැරද්දක්ම පේනවා, කලකිරෙන දෙයක්ම පේනවා, එපාම වෙනවා. තුනුරුවන්ගේ පැත්තට එන්නේ. ඔන්න මම ආයසරයක් කියනවා, මේ විදිහට වත්පිළිවෙක් කරලා සාසනීයට කැමති දරු සම්පතක් ලැබෙනවා. ඒ දරුවගේ පින්බලයටයි සාසනීය ඔයාලා කරගත්ත පින්බලයටයි ඉපදෙන දරුවත් එක්කම මුළු පවුලම වෙනස් වෙනවා. සාසනයේ පැත්තටම හැරෙනවා, ගොඩ පිං රස් වෙනවා, සුගතිය ලැබෙනවා. දේවාලයකට ගිහිල්ලා හෝ ඒ වගේ පැත්තකින් දරු සම්පතක් පතනවා, අසුර පෙටියක ඉපදෙනවා බඩේ. ඒ කෙනා නිසා ඒ මුළු පවුලම අර පැත්තට හැරෙනවා. යන්ත්‍ර මන්ත්‍ර නැකත් නිවිති කේන්දර හදිහෝනියන් ඔය පැත්තටම හැදෙනවා. දිෂ්ටි වරං ඒ පැත්තටම හැරෙනවා. පුදුම වැඩක් මේක. ඒ මුළු පරම්පරාවටම තිසරණේ අහිමි වෙනවා. පරම්පරාවකට තිසරණේ අහිමි කරවන දරු සම්පතක් දේවාලයකින් ගන්නවට වැඩිය තනිකඩුවේ දරුවන් නැතුව ඉන්න එක සැපයි. පරම්පරාවකට අහිමි කරන්න නැතුව. ඒ නිසා ඒකත් අදිෂ්ඨාන කරන්න, මම මේ තුනුරුවන් සරණ සිහි කරගෙන මේ විදිහට පින් දහම් කරගෙන සත්‍යක්‍රියා කරගෙන මේ ඉන්නවා. මම ආයේ මේ අසුර ලෝකවලට යන්නේ නැහැ. දේවාල ගානේ ගිහිල්ලා පුද පූජා දී තියා තිසරණි අහිමි කරගන්නේ නැහැ කියලා අවංක සත්‍යයකට එන්න ඒකත් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. සත්‍යක්‍රියාව කර කියන්නේ තමන් අවංකවම පිළිපදින ගුණයක් අදිෂ්ඨාන කරන එකට. ඊළඟ එක තමයි, ඒ නිසා තිසරණේ දුර්ලභයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, සීලය. ඒ නිසා මේ තිසරණයත් සීලියත් තුල පිහිටලා ඔයාලගේ ජීවිතය සුවපත් කරගන්න. ඊළඟට ඔයාලට කවුරු නැතත් කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවනේ. සංගරුව නැසරු කරන්න පුළුවන්නේ, ධර්මය අහන්න පුළුවන්නේ. අපේ අවසානයේට අපිට වතුර පොදක් දෙන්න නැති වෙයි කවුරුත් කියලා එහෙම හිතන්න එපා. දරුවෝ ඉන්න කී දෙනෙක් දෙමව්පිය අවසාන වතුර පොදක් නැතුව මැරෙනවද? පොඩ්ඩක් හිතන්න, දරුවෙක් නැති වුණොත් අපිට අවසානයේට කවුරුත් නැති වෙයි කියලා හිතන්න එපා. දැන් ඉගෙන ගන්න ළමයි ගොඩාක් දුරට ඇත්තටම ඉගෙන ගන්නවා. ළමයි ඉගෙනගෙන පිටරට පයින්නවා. ඔයාලා ලෙඩ ඇඳ ඉන්නකොට ළඟට වතුර දෙන්න පඩියට දාන්නේ. ඒ නිසා ඒ සමයන් අදහස් අයින් කරගන්න. ඊට පස්සේ ඔහොම කාලයක් ඉඳලා ඉතින් මේ විහෙරක මේ අසපුවක හරි නවතින්න හරි පුළුවන් බණ භාවනා කරගෙන. මිනිස්සු එහෙම නෑ දැන්. ඔය ළඟදී ඔය මිනිස්සු භාවනා කරන්න ආසයි කිව්වට අපි දැන් ළඟදී ටීවී එකේ ඇඩ් දාලා අර මහමෙවුනා විද්‍යාලේ භාවනා වැඩසටහන් තිබ්බනේ. මට හිතෙන විදියට ළමයි 100 ගණන්ද කොහෙද, හෝ 400 ගණක් හෝ 100 ගණක් තමයි කට්ටිය භාවනාවට ඇවිල්ලා තිබ්බේ. දවස් 7කද 15කද භාවනා වැඩසටහනක්. එහෙම මිනිස්සු මේ එක පාර මෙහෙම භාවනා කරලා හුද්ද කළා කියලා එහෙම එකක් නෑ. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න, මේ අවසාන කාලේ පින් කරගෙන තිබ්බ කුසල් කරගෙන හිටියෝ පාරේ මැරුණක් කමක් නෑ. දරුවෝ 1000ක් මැද මැරුණත් වැඩක් නෑ පව් කරගෙන නම්. ඒ නිසා කුසල් දියුණු කරගන්න දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ තුනුරුවන් සරණයි සීලයයි රැකගන්න, අඩුපාඩු හදාගන්න දෙවියන් කැමැති කෙනෙක් බවට පත්වෙන්න, ඒ වගේම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් සත්‍යයක් හදවතේ තබා ගන්න. අදින් ආරම්භ වෙන මේ වැඩසටහන ඔයාලගේ ජීවිතේ ගොඩාක් පිනෙන් පිරේවා කියලා මම සෙත් පතනවා. ඒ වගේම සොඳුරු දරු සම්පතක් බලාපොරොත්තු වෙන මේ අම්මලාට මේ තාත්තලාට බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභව බලෙන් මේ රකින සිල් ගුණ දන්වල බලෙන් අපිට ධර්මයේ දේශනා කරපු පින් බලෙන් බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභවයෙන් ධර්මයේ සත්‍යානුභව බලෙන් අංගුලිමාල මුනිදුන්ගේ කල්පයක් පවතින සත්‍යයේ ආනුභව බලෙන් මේ ඇත්තන්ගේ ජීවිතවලද යම් යම් ගුණධර්ම තිබේ නම් ඒ ගුණධර්මවල සත්‍යානුභව බලෙන් මේ දවස් 7ක් රකින්න පුරුදු වුණ සීලී සත්‍යානුභව බලෙන් මේ සොඳුරු දර සම්පතක් ලැබීමේ බලාපොරොත්තුව මේ දරුවන්ට ඉෂ්ට වේවා. පින්වත් දරුවන් බිහි වේවා. ගෞතම බුද්ධ ශාසනය සිංහල ජාතියත් මේ පින්බර ලංකාවේ සැරිසරන්න පින තියෙන පින්වත් දරුවන් මේ පවුල්වලට එකතු වේවා. බලවත් දෙවිවරුන්ගේ අනුකම්පාව මේ ඇත්තන්ට යොමු වේවා. චුතවින්ට ආසන්න දෙවිවරු මේ අම්මල මේ තාත්තලගෙන කාරුණික වේවා. ඔබ සියලු දෙනාට පින් දහමෙන් කුසල් දහමෙන් ජීවිතේ කරගෙන යන්නට පහසුව සැලසේවා. තුනුරුවන් තුල සිත පිහිටාවා, සිල් ගුණ දන් රැකේවා, අඩුපාඩු හදාගනිත්වා. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් යහපත් අදහස් ඉටු වේවා. මහා සෑය අනුහසින් මේ අදහස් සඵල වේවා. ජය ශ්‍රී මහ බෝධිනාංශගේ අනුහසින් සඵල වේවා. දළදා වහන්සේගේ අනුහසින්, ලලාට ධාතුන් වහන්සේගේ අනුහසින්, කේශ ධාතුන් වහන්සේලාගේ අනුහසින්, ඌර්ණ රෝම ධාතුවේ අනුහසින්, ලක්දිව පුරා තිබෙන ධාතුන් වහන්සේලාගේ බෝධිනාංශේලාගේ අනුහසින්, සත්පුරුෂයන්ගේ ගුණධර්මවල අනුහසින් ඔබට සෙත් වේවා. ඔබ සියලු දෙනාට මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.